සේරුවන් සර්ණයි. එහෙනම් මම ඉතාම ගෞරවයෙන් චිත්‍රා මාත්‍රිය ඔබතුමිට ආරාධනා කරනවා අද සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න කියලා. සේරුවන් සර්. සේරුවන් සර්ණයි නමදනාතුම. අද අපි සාකච්ඡාවක් කරන්න කියලා මාතෘකාවක් විදිහට අපි හිතාගත්තේ අත්ත කියන එක ඇත නැත කියන දෙක ගැන අපිට අපේ දැනුමින් අපිට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන කොයිතරම් දුරට කියන එකද අපිට තේරුම් ගන්න ඕනේ. මොකද ඒක ඉතාමත්ම අවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. හේතුව තමයි මේ සම්පූර්ණ අපිට මේ ප්‍රශ්නේ ඔක්කොම හැදිලා තියෙන්නේ මේ මේ වචනේ උඩ නිසා. ඉතින් ඒ නිසාම හිතුවා ඒ ගැන අපි කතා කරොත් සමහරක් වෙලාවට අපිට තේරුම් යන්න ඉඩ තියෙනවා මේ ප්‍රශ්නේ මුල මොකද්ද කියලා හිතුව නිසා ඒ ගැන සාකච්ඡා කරමු කියලා. අද දවසේ අපි කල්යාණ මිත්‍රෝ ඉන්න ප්‍රමාණය අඩු නිසා අපි ඉන්න කල්යාණ මිත්‍රෝත් එක්ක සාකච්ඡාව පටන් ගනිමු. නමුත් හැම දිනාගෙම තමන්ගේ දැනුමෙන් තමන්ව මේ අත්තා කියන එක තේරුම් අරගෙන තියෙන්නේ කොහොමද? මොකක් ගැනද මේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියන එක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැම දිනාගෙම උපකාරයක් එක්කයි. ඉතින් ඇත්තටම මේ තථාගතයන් වහන්සේ දේශනා කරනකොට අපිට කියලා තියෙන අන්ත දෙකකට අන්ත දෙකක් තියෙනවා, ඒ දෙකටම යන්න එපා කියලා. අන්ත දෙක තමයි ඇත කියලා එකාන්තයක් ගන්නවා, නැත කියලා අනිත් අන්තය ගන්නවා. ඉතින් ඒ උන්වහන්සේ කියනවා මේ දෙකම ඇත්තටම ඇත කියලා ගත්තත් නැත කියලා ගත්තත්, මොකද උන්වහන්සේගේ කාලයේදී එක එක විදිහ බ්‍රාහ්මණවරු පරිබ්‍රාජිකයෝ ඇවිල්ලා උන්වහන්සේගෙන් කෙලින් මහනවා මොන විදිහ වාදයක් ඔබ දේශනා කරන්න කියලා. ඉතින් උන්වහන්සේගේ මොන විදිහට ප්‍රශ්නය ඇහුවත් උන්වහන්සේ දේශනා කරපු විදිහ අපි තේරුම් ගත්තොතින් උන්වහන්සේ කියන්නේ මේ දෙකම වැරදි කියන එක. ඇත කියලා හිතුවත් නැත කියලා හිතුවත් ඒ දෙකම වැරදි කියලා. ඇත කියන තැන මෙතන ඇත්තටම සාමාන්‍යයෙන් තථාගතයන් වහන්සේගේ දේශනාවල අපි හුඟක් වෙලාවට අනාත්ම කියන එක, අනාත්මය ගැන කතා කරන දේශනාවක් කරන දර්ශනයක් නේ අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ දර්ශනේ හුඟක් වෙලාවට නොතේරී යන්නේ අපි මේ ඇත කියලා අපි හිතින් හදාගත්තපු නම් කිසි දෙයක් තියෙනවා. ඉතින් මේ හිතින් හදාගත්තපු දෙය කියන එක අපි තේරුම් ගන්න නම් ඇත්තටම කියනවා නම් ඒ දෙය සත්‍ය වශයෙන්ම තමන් අහලා තියෙන්න ඕනේ සුත්තම ඥානය කියලා කියන එකට, ඉගෙන හිතලා තියෙන්න ඕනේ චින්තාමය ඥානය කියන එක. ළඟට ඒක අපි අත්දැක කළා. එහෙම නැත්නම් භාවනාවකින් ඒක පිරිසිදු දකින්නවා කියනවා, භාවනාවකින් අවබෝධ වෙනවා කියලා කියනවා. ඒ වචනේ මොකක් හෝ වේවා මේ දේ නියම වශයෙන්ම ඇයි මෙහෙම කිව්වේ කියන එක දැකලා නැත්තම් දැන් කිසි කෙනෙක් ඒක තේරුම් ගැනීම ඉතාමත්ම අපහසු වෙනවා. එතකොට මෙතන මේ අත්තා කියන වචනේ අපිට තේරුම් ගන්න තියෙන්නේ යමක් ඇත කිව්වත් පෙරදිනම් නැත කිව්වත් පෙරදිනම් එහෙමනම් සතරතයන් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ කියන එක. උන්වහන්සේ දේශනා කරේ පටිච්ච සමුප්පන්න බව. හේතුන් නිසා හටගන්නවා, හේතුන් නැති වෙනකොට නැති වෙනවා කියලා. එතකොට අපි අවසානයේදී හැම කෙනෙක්ම ධර්මයේ තේරුම් ගත්තා කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් මට හොඳටම දැන් ධර්මයේ තේරුණා කියලා ඒ කියන්නේ යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ වුණාට පස්සේ. ඒ වෙනතුරු එහෙම නැත්නම් අපිට කියන්න බෑ මම ධර්මය අවබෝධ කළ කෙනෙක් කියලා. ඉතින් එක්තරා දුරකට අපිට හැම දිනාටම මේක තරමකට අවබෝධ වෙලා තියෙනවා. මොකද අපි දන්නවා අපි ගස්සලට සාකච්ඡා කරනකොට අපිට සාකච්ඡා මාර්ගයෙන් තේරුම් ගන්න පුළුවන්. නමුත් ඇත්තටම මේක අවසානය. මේ කොහොමද සම්පූර්ණයෙන්ම දකින්නේ කියන එක උන්වහන්සේ කියනවා. මේකට භාවනාමය ඥානය අවශ්‍යමයි කියලා. එතකොට මෙතන කතා කරන්නේ මොකද්ද? අපි තේරුම් ගත්තොත් යමක් ඇත්ත කිව්වත් වැරදි නම් නැත්ත කිව්වත් වැරදි නම් එහෙමනම් මොකද්ද තියෙන්නේ කියන ප්‍රශ්නේ අපිට එනවා. ඉතින් අපිට හිතෙනවා එහෙනම් මොකවුද මේ ඔය ඉන්නේ කියන්නේ? ඔය තියෙන්නේ බඩු මුට්ටු. ඔය සත්තු පියාමන රහකොල කියන කොහොමද නැත්ත කියන්නේ? නමුත් ඒ සම්මුතිය අපි ඒ කියන දේ භාවනාවේදී අපි හොඳටම දන්නවා. අපි මේ සම්බන්ධයෙන් හුඟක් වෙලාවට අපි අඟහරුවට බදාලා දිග දින දෙකේදීම අපේ සාකච්ඡාවට භාජනය කරන්නේ අපි කොහොමද රූපය පිළිසිඳ දකින්නේ කියලා. ඒ රූපය පිළිසිඳ දකින්නේ කොහොමද කියන එක ඇත්තටම වැදගත් වෙන්නේ ඇයි? යම් කිසි දුකක් සකස් වෙනවා නම් ලෝකය තුල, ලෝකෝත්තර පැත්ත ගැන නෙමෙයි අපි කතා කරන්නේ, ලෝකය තුල. ලෝකය තුල කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පාවිච්චි කරන මේ සාමාන්‍ය ආයතන ලෝකය තුල යම් කිසි විදියකට දුකක් සකස් වෙනවා නම් ඒ හැම දුකකටම අපි කියන පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධ දුක්ඛ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා කියලා. එහෙමනම් ඒ කියන්නේ මේ සෑම දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැන ගැනීමක් කියන හැම අවස්ථාවකම සකස් වෙන්නේ දුක. එතකොට ඒ දුක සකස් වීමේදී එහෙමනම් අපිට තේරෙනවා මොකද රූපස්කන්ධය හරි විදියට තේරුම් ගත්තහම වචනයෙන් නෙමෙයි අපිට අවසානයේදී අවබෝධ වෙනවා මේ රූපස්කන්ධය කියන එක ඇත්තටම කියනවා නම් හැදිලා තියෙන දෙයක් නොවන බවත්, මේක හැදෙමින් නැති වෙමින් පවතින දෙයක් බව අපි භාවනාවේදී අවබෝධ කළොත් එහෙම නැත්නම් අනිත්‍ය දැක්කොත් කවුරුහරි කතා කරන්න උත්සාහ කරනවද? මයික් එක ෆෝන් වෙලා ඇහෙනවා. ඒ தත්ත්වය ඇත්තටම අපි ඒ භාවනාවකදී ඒ தත්ත්වය අද්දුතුව අනේ එතනදී තමයි අපිට මේක ස්ථිර වශයෙන්ම තේරුම් ගන්න පුළුවන්. මේක තියෙන දෙයක් නෙමෙයි. මේ ඇති වෙනින් නැති වෙනින් නැති වෙනින් නැති වෙනින් හේතුන් තියෙනකොට ඇති වෙනවා, හේතු නැති වෙනකොට නැති වෙමින් ඒ පවතින යම් කිසි දෙයක් ගැන මේ කතා කරන්නේ කියන එක. ඉතින් ඒක අපි ඇත්තටම කියනවා නම් වචන වශයෙන් අපි මුලින් දැනගෙන තියෙන්න ඕන. මොකද තථාගත දේශනාව අපි දන්නවා ඥානතෝ අහං වික්‍රේ පස්සතෝ කියලා. අපි දැනගෙන හිටියොත් තමයි මේ දේ අපිට දැක්කොත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපේ මානසික ස්වභාවය මේ සාමාන්‍යයෙන් අපි දන්නේ නැති දෙයක් දැක්කට අපි මොකද්ද කියන එක දන්නේ නැහැනේ. ඒ නිසා අපි අහලා තියෙන්නේ, හිතලා තියෙන්නේ ඒ දේ දැකපු දවසට අපි දන්නවා අනේ එතනදී තමයි ප්‍රත්‍යක්ෂයක් තියෙන්නේ. ඒ සිදුවීමත් එක්ක තමයි මේ ඇත්ත නැත කියන දෙකේ සත්‍ය තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ සත්‍ය අපට අවබෝධ වෙන්නේ කියන එක තමයි දැනට අපි දැනට වචන වශයෙන් ඉදිරිපත් කරන්න කැමති. මම හිතන්නේ අපි ඒ ගැන ටිකක් සාකච්ඡා කරලා එහෙමනම් අපි මේ තත්ත්වය අවබෝධ කරගන්නේ කොහොමද භාවනාවකින් කියන එක තවදුරටත් සාකච්ඡා කරලා අපි ගැන බලන්න පුළුවන් වෙයිද යම් කිසි මට්ටමකට ඒක තේරුම් ගන්න කියන එක. තෙරුවන් සරණයි හැම දිනාටම. ඉතින් ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඥාන මිත්‍රයන් හැම දිනාටම සම්බන්ධ වෙලා තමන් කොහොමද මේ අත්තා ඇත කියන එක නැත කියන එක ඇත කියන එක දෙක තේරුම් අරගෙන තියෙන්නේ කියන එක දැනගන්න ඉතාමත්ම කැමති. තෙරුවන් සරණයි හැම දිනාටම. අද චන්දන මහත්තයා එන්න බව තේරුණා මුලින්ම. චන්දන මහත්තයා ඔබතුමාගේ නාම ඔබතුමා කොහොමද මේ දේ ගැන තේරුම් අරන් තියෙන්නේ කියලා. සර්වන් සර්ණයි චන්දන මහත්මයා. පැහැදිලි නැහැ කොහොම කතා කරනවා ඇහෙනවද දන්නේ නැහැ. තිරුවන් සරණයි තෙන්නකෝන් මහත්මයා ඔබතුමා දෙක කියන්න පුළන්ද? තිරුවන් සරණයි. පුළුවන් කතා කරන්න අපි ඔබතුමියගේ පැත්තම තමයි ඉන්නේ. මෙතෙන්දී මට කියන්න තියෙන දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකන් අපිට ශ්‍රද්ධාවෙන් තමයි ඉතින් මේක පිළිගන්න වෙන්නේ. ශ්‍රද්ධාවෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව උඩ අපේ ශ්‍රද්ධා බලය, ශ්‍රද්ධා ඉදපාද බලය වැඩි වෙලා බුද්ධංග තරණ තත්ත්වෙට එනකන් ඉතින් ඒක එහෙම තමයි මේ පිළිගන්න වෙන්නේ. මේ මොන භාවනාවකින් කරන්න පුළුවන්ද කියලා මම නම් දන්නේ නැහැ. මම අහලත් නැහැ භාවනාවකින් මේක මේ අවබෝධ කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම අපිට ඒවා අවබෝධ කරන්න පුළුවන් නම් ඉතින් බුදුරජාණන් වහන්සේ වගේ තමයි ඉතින් අපි තේරෙන්නේ නේද? මේ අපි බුදු වෙන්න ඕනේ මන. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා කියනවනේ මේක. ඒකකොට අපි ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන අපි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකන් මේ විදිහට දිවි වෙලා යන්න ඕනේ. අනික ඉතින් මේ අපිට කවදාවත් භාවනාවෙන් ඔබතුමී කියවාගේ අහලා දැකීමෙන්නේ අහලා දැකීම අහලා ඒ දැකීම ආපු වෙලාවට තමයි ඉතින් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. එතකන් ඉතින් මේ ශ්‍රද්ධාවෙන් අපිට ඒක පිළිගන්න වෙනවා. එමයයි මම හිතා ඉන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි ඔබතුමාට. තවත් කල්‍යාණ මිත්‍රයන්ට එකතු වෙන්න පුළුවන්ද? චිත්ත මහත්මිය මම මෙන්න මේ නම් ටික මතක තියාගන්න. අසංග මහත්මිය ඉන්නවා, කුමාරි මහත්මිය ඉන්නවා, ප්‍රීති මහත්මිය ඉන්නවා, සේන මහත්මිය ඉන්නවා, ශාන්ති මහත්මිය ඉන්නවා, ඉරාන් මහත්මිය නෙමෙයි මං කියන්නේ ගරුසිංහ මහත්මියත් මහත්මියත් ඉන්නවා, කමල් මහත්මිය ඉන්නවා. කමල් මහත්මිය මයික් එක මියුට් කරගන්න. කමල් මයික් එක ඔන්. හොඳයි. මේ එහෙනම් අපි සේන මහත්මයා යොමු වෙනවා. අතුරුවන් සන්නයි අද මේ අත්තා කියන හැත කියන එක ඒක විතා පොරුල් අර්ථයක් තියෙන එකක් හැටියටයි මට තේරෙන්නේ. විතාමත් පුරුල් අර්ථයක් එක එක විදිහට තේරුම් ගන්න පුළුවන්. දැන් අපිට කෙලෙස් ඇත කියනවා, කෙලෙස් නැත කියනවා, එතකොට රූප ඇත්ත රූප නැත ඒ විදිහට ගොඩක් දේවල් වලද මේක ඇත්ත නැත කියලා ඒ වචනේ විතරක් ඒ විදිහටම ගත්තොත් තාමත් අමාරුයි තේරුම් ගන්න. නමුත් මට තේරුණ විදිහට මෙතන මේ අත්තා කියන එක ඇත්ත කියන හෝ නැත කියන එක ආවේක සම්බන්ධ වුණේ ආත්ම කියන සංකල්පයත් එක්ක කියලා මට හිතුණේ. ඉතින් මෙතන මට තේරුණ මේ දැන් මේ හැම දෙයක්ම ඇත හෝ නැත හෝ කියන්න බැරි මේක මේ ක්‍රියාවන් මිසක් මේක වස්තුන් හැටියට ගත්තොත් තමයි අපිට ඇත කියලා කියන්න පුළුවන් නැත්නම් නැත කියලා කියන්න පුළුවන්. නමුත් ක්‍රියාවක් හැටියට ගත්තොත් ඒ ක්‍රියාව ඇති වෙලා නැති වෙන එක. දැන් උදාහරණයක් ගත්තොත් අපි ළමයා කියලා ගත්තොත් ළමයා කියන එක අපිට ඇත කියන්නත් පුළුවන් නැත්නම් ළමයා මෙතන ඉන්නවා නැත්නම් මෙතන නැහැ. නමුත් දුවනවා කියලා කිව්වොත් ඒ දුවන එක ඒක ක්‍රියාවක්. ඒක ඒ වෙලාවට වෙන එකක්. ඒ වගේම තමයි ගඟක් ගලන එක. ගඟ කිව්වහම දැන් ගඟ කියන එක ඒක ගලන දෙයක්. ඒක විතරම එක තැනක තියෙන එකක් නෙවෙයි. ඒක එක එක විදිහට ඒක ක්‍රියාවක්. උතර මතන් රූපය කියලා ගත්තත් රූපේ කියන එකත් ක්‍රියාවක්. ඒ කියන්නේ ඇතිව නැතිව යන ක්‍රියාවක්. ඒක කවදාවත් එකම රූපේ එකම විදිහට කවදාවත් තියෙන්නේ නැහැ. ඒක ඇති වෙනවා ඒක පවතින කාලයේදී වගේම ඒක ප්‍රශ්න නැති වෙලා යනවා. ඒක තමයි දැන් චිත්තක්ෂණ 17ක් කියලා මට මතක හැටියට තියෙනවා කාලය. ඉතින් මේක ක්‍රියාවක් හැටියට ගත්තොත් මෙතන ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. ඒ විදිහට මම මේක තේරුම් ගත්තේ මේ මේවා හැම දෙයක්ම අපේ වටේ තියෙන හැම දෙයක්ම මේ ක්‍රියා වන් මිසක් මේ වස්තුන් නැත්නම් වස්තුන් හැටියට ගත්තොත් තමයි ඇත නැත කියන එකේ ඉන්නේ. ඔය ක්‍රියාවන් හැටියට ගත්තොත් මේක ඇත කියන්නවත් බෑ නැත කියන්නවත් බෑ කියන එකයි මගේ මට තේරුනේ. සිරුවන් සර්ණයි කියන මහත්මය මම හිතන්නේ ඔබතුමා අපිට ඉතාම හොඳ තැනකට අපිව අරගෙන ආවේ. ඉතින් ඒ දේ තේරුම් ගන්න තමයි මම හිතන්නේ අපි හැමදේම උත්සාහ කරන්නේ. යම් කිසි දෙයක් තියෙනවා නම් තමයි ඇත්ත කියන්න පුළුවන්. යම් කිසි දෙයක් ගැන දෙයක් කියන වචනේ එනකොටම නැත හෝ ඇත කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් කියන එක. දැන් එතුමා අපට කියපු විදිහට මේක ක්‍රියාවක් විදිහට ඇති වෙමින් නැති වෙමින් දැන් ඒ කියපු විදිහට සිත්තක්ෂණ 17ක් පවතිනවා කියලා කිව්ව තැන තමයි ඒ අපි ඇත්තටම තේරුම් ගන්න අවශ්‍ය තැන කියලා තමයි මම දැනට තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් යම් කිසි අඩුපාඩු තියෙනවා නම් කල්යාණ මිත්‍රයන්ගෙන් හැමදෙනාගෙන් ඉල්ලන්නේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක තථාගත ධර්මයේ අඩුවක් නෙමෙයි. දැන් තවමත් අවිද්‍යාව තියෙන නිසා සිදුවෙන අඩුපාඩුවක් නිසා හැමදිනාගෙම ඉල්ලා හිටිනවා ඒ යම් කිසි දෙයක් තීරුම් ගත්ත පුහෙටි වැරදි නම් හෝ එකතු කළේ යමක් නැත්නම් ඒකට එකතු කරන්න කියලා. ඒ සේන මහත්මයා කියපු එක ඒකමත් හොඳයි. දැන් අපි සාමාන්‍යයෙන් හිතුවොත් ඇත්තටම මේක පොඩි උදාහරණයක් අරගෙන බැලුවොත් අපි ඇත්ත කියන්නේ මොකක්ද කියලා. දැන් අපි පාරේ එහෙම ඇවිදිනකොට ඔය පාරේ මේ සයිඩ් වෝක් එකේ ඇවිදිනකොට අපිට සමහරක් වෙලාවට පේනවා නිකන් කළු පාට නූලක් තියෙනවා. ඉතින් අපි ඈතින් යනකොට අපි හිතනවා මෙතන නූලක් ගෝනිලාවක් මොන හරි එකක් තියෙනවා කළු පාට කියලා. නමුත් ළඟට යන්න අපිට පේනවා එතන ඒකේ නූලක් නෙමෙයි තියෙන්නේ කූඹියක් පස්සේ යන කූඹි රැළක ගමනක් කියලා. එතකොට අන්න ඉරණි දෙයක් ගැන අපි හිත යෙදුවොත් අපි හිතුවත් අපි ඒ දේ දැක්ක කියලා තවත් හුඟා ළඟට කිට්ටි වෙලා බලනකොට අපිට තේරෙනවා ඒ කූඹි එකායක පස්සේ යම් කිසි දුරකින් ඇවිදිනවා. ඒ ඇවිදින දේ තමයි අපිට අර ඇස් දෙකට අපිට ඇත්තටම මායාවක් වගේ අපිට පේනවා. අර මිරිඟු දකිනවා වගේ මේක තමයි මෙතන නූලක් තියෙනවා කියලා. එවැනි තත්ත්වයක් තමයි මම හිතන්නේ තථාගතයන් වහන්සේ අපිට කියලා තියෙන්නේ. භාවනාවකදී මේ දේ දැක්කොත් කියන එක වැදගත් වෙන්නේ එතෙන්දයි කියලා හිතනවා. යම් කිසි විදියක ඒ දැකීම ඇති වුණොත් කෙනෙකුට උන්වහන්සේ කියන්නේ එතනදී අපි අනිත්‍ය නියම වශයෙන් දැක්ක වෙනවා කියලා. ඒ අනිත්‍ය ගැන තමයි සේන මහත්මය කිසිම දෙයක් පවතින දෙයක් නැහැනේ. චිත්තක්ෂණ ගානක් තියෙනවා නැති වෙලා යනවා, චිත්තක්ෂණ ගානක් තියෙනවා නැති වෙලා යනවා කියන එක. ඉතින් අපි සාමාන්‍යයෙන් ওই දේ අපි වචන වලින් අපි දන්නවා කියන්න. නමුත් හිතෙනුත් අපි හිතලා තියෙනවා ඒකම තමයි යම් කිසි කෙනෙක් මේ දේ භාවනාවකදී දැක්කොත් ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ. ඉතින් අපි ඇත්තටම කිව්වොත් මේ தත්ත්වය අපිට ලබා ගන්න බෑ කියන එක. එතකොට අපි තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ නොකළ හැකි දෙයක් කියන ධනෙට වැටෙනවා. ඒ නිසා උන්වහන්සේ බොහෝම පැහැදිලිව කියලා තියෙනවා මේ දේ ඕනම කෙනෙකුට උත්සාහ කළොත් මේ දේ දකින්න පුළුවන් වෙනවා කියලා. එහෙමනම් ඒ උත්සාහ කිරීමත් අපේ තුළ අපි තියාගෙන ඉදිරියටත් මේ ගැන අපි කතා කරලා තේරුම් ගන්න උත්සාහ කළොත් යම් කිසි දවසක මම හිතනවා අපි කාටත් ඒ දේ දැකීමෙන් පස්සේ මේ ඇයි තථාගතයන් වහන්සේ ඇත කිව්වෙත් නැත්තේ නැත්ත කිව්වෙත් නැත්තේ කියන එක අවබෝධ වෙයි කියන එක බොහෝම ආදරෙන් කරුණාවෙන් හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා. කතා කරන මටත් එක්කම. ඉතින් ඇත්තටම කියනවා නම් මේ தත්ත්වය ගැන අපි හුඟක් වෙලාවට දැන් කොහොමද මේ දේ දකින්නේ කියන එක උන්වහන්සේගේ දේශනාවල තියෙන විදිහට නම් මේ ඉතාමත්ම පහසුවෙන් මොකද හැම දෙයකම අපිට හික්මීමට භාවිතා කළ යුතු ක්‍රම වේදයක් උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ. ඒ සතිපට්ඨාන සූත්‍රයට අනුව මේ සිහිය පිහිටුවාගෙන ඉන්නකොට යෝනිසෝ මානසිකාරයෙන් සිහියෙන් ඒ පවත්නකොට අපිට ඇත්තටම මේ දේවල් දකින්න ඉඩකඩ ලැබෙන්නේ හිතක සමාධියක් ඇති වුණොත් විතරයි. ඒ මොකද අපේ සාමාන්‍ය ඇසට දකින්න පුළුවන් සාමාන්‍ය මනසකට දකින්න පුළුවන් සත්‍යයක් නෙමෙයි කියන එක අපිට තේන්න කොන් මහත්මයා කිව්වා. ඒ වෙනි තත්වයකට මේ ඇස කන නාසය එක පුරුදු කරන්න පුළුවන් බව උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. කරන්න බැරි දෙයක් උනාද හැම තැනකම අපිට දේශනා කරලා තියෙන්නේ කරන්න බැරි දෙයක් දේශනා කරන්නේ නැහැ කියන එක කියලා තියෙන නිසා අපි තාම හොඳින් ඒක උන්වහන්සේගේ වචනේ පිළිගන්න ඕනේ. ඉතින් මේ තත්ත්වය ඇත්තටම කියනවා නම් උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපිට මේක දකින්න පුළුවන් ක්‍රමය කියන එක. මොකද බුද්ධත්වය ලැබෙන අවස්ථාවෙත් උන්වහන්සේට උදා වුණා කියලා කියන්නේ අර වම්මගුල දවසේ සිද්ධ කළ ආනාපාන සතියේ භාවනාවනේ. එතකොට උන්වහන්සේ ඒ තේම තමයි දේශනා කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කොහොමද මේක දකින්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මේ දුවන ලෝකේ මේ තියෙන කලබලත් එක්ක අපි හොඳටම දන්නවා අපේ සාමාන්‍ය ඇසට මේ දේවල් දකින්න බෑ කියලා. ඉතින් ඒ නිසාමයි උන්වහන්සේ කියන්නේ යන්න නිශ්ශබ්ද තැනකට යන්න ශුන්‍යාකාරයකට යන්න වනලැහැබකට ගහක් මුලකට රුක් මුලකට යන්න ඒ ආදී වශයෙන් උන්වහන්සේ කියන්නේ මේ කලබල ලෝකයෙන් අයින් වෙලා මේ කය ඒවයි නිදහස් කරගෙන මොකද මේ අපහැරීමම ගැනනේ අපි බුදුදහම කතා කරන්නේ. ක්‍රමක්‍රමයෙන් සිදුවන මේ අපහැරීම කොහොමද වෙන්නේ කියන එක උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව බලනකොට අපිට තේරෙනවා අපි මුලින්ම අපහැරලා යනවා කයෙන් දේවල්. අපිට කාය විවේකේ, චිත්ත විවේකේ, උපදි විවේක කියලා උන්වහන්සේ තුනකට වෙන් කරලා අපිට පෙන්නලා තියෙනවා. ඊළඟට ඒ කාය විවේකයෙන් එහෙවැනි තැනකට ගියාම ඊළඟට උන්වහන්සේ කියන පරයන්කය ඉඳගන්න උඩු කය කෙලින් තියාගෙන ඉතාම හොඳින් අවධානය යොමු කරන්න කියලා නාසිකාග්‍රේට. දැන් එතනදී උන්වහන්සේ එහෙම කියනකොටම අපි දන්නවා අපි මේ දේ පුහුණු කරන අය නිසා ඒ සිදුවීම වෙනකොටම අපිට තේරෙනවා අපේ හිත එතෙන්ට යන්නේ සිහියයි. ඒකද සතිය කියන එක අපි දන්නා මේ ආයතන හයෙන් හැම වෙලාවෙම අපිට පුළුවන් වෙන්නේ එක තැනකට පමණයි යොමු කරගන්න. ඒ එක තැනකට යොමු කිරීමට උන්වහන්සේ දෙන ඒ බැඳලා තියාගන්න තියෙන වැහැම තමයි හුස්ම. ඉහළ පහළ යන හැටි බලන්නේ කියනකොට අපි දන්නවා එතනින් කරන්නේ මේ සතිය යම්කිසි එක තැනකට අරගෙන අපිටයි කියලා. මොකද එහෙම කරාම තමයි අපිට තේරෙන්නේ මේ සතිය කියන එක එහෙම තියාගෙන බැඳගන්න බැරි දෙයක් කියන එක. මොකද නොයෙකුත් විදියට අපේ සිහිය කනට යනවා, ශබ්දයක් ඇහුනොත් අනිත් අවයවයන් ඉදලාවට හුඟක් වැඩ කරන්නේ නැහැනේ. අර කය එහෙම නිශ්ශබ්දයි, කටින් දිවෙන් මොනවත් කන්නේ ගොන්නේ නැහැනේ. ඒ නිසා හුඟක් වෙලාවට ශබ්දයක් එහෙම ඇහුනොත් ඔන්න එතෙන්ට දුවනවා. ඒක තමයි හුඟක් වෙලාවට පරයන්කින් ඉන්නකොට අපිට තේරෙන්නේ. දැන් එහෙම ශබ්දයක් විතරක් නෙමෙයි අපිට තේරෙන්නේ දැන් ශබ්දත් නැහැ. ඒ ආයතනයත් අපේ ඒ වෙලාවේ ඉපදිලා නැහැ. නමුත් අපි දන්නවා නිශ්ශබ්ද කරන්න බැරි ආයතනය තමයි මන ආයතනය. එතකොට මන ආයතනය කරන්නේ ඉපත් අර සතිය හුස්මට බැඳලා තියාගෙන ඉන්න එක නවත්තනවා. නොයෙකුත් නොයෙකුත් අරමුණු වලට අරමුණු ඇදලා අරගෙන ඒ අරමුණු ඇදලා ගන්නකොට මොකද වෙන්නේ? සතිය අතරින් කැඩෙනවා. ඒ පස්සේ අපේ සතිය ගිහිල්ලා අපි නොයෙකුත් ප්‍රපංච වලට යනවා. ඉතින් අපි ඒකට කියනවා පංච නීවරණ ඇති වෙනවා කියලා. ඒවා අපි දන්නවා කාම ආශාවල්, එහෙම නැත්නම් කලින් වෙච්ච ව්‍යාපාද තරහ ගත්ත පුයවා කෝද වෙච්ච ඒවා. එහෙම නැත්නම් අපිට තේරෙනවා අපිට මේ මේක හරියන්නේ නැහැ, මේ මොකද්ද මේක කරාට හරියයිද, ඒවැනි සැකයන් උපදිනවා. ඊළඟට ඒ මොනවත්ම නැත්නම් අලස බවක් එනවා, නින්දට වැටෙනවා හිත. ඒ ආදී වශයෙන් ඒ දේවල් හැම දෙයක්ම එනවා කියන එක තථාගතයන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. මේ සියල්ලෙන්ම මිදුණු අවස්ථාවක ඒකට ඇත්තටම හේතු වෙන එකම දේ තමයි පුලුවන් තරම් සතිය හුස්මටම යොමු කරගෙන හිටියව යම් කිසි අවස්ථාවක ඒ හුස්ම සංසුන් වෙන අවස්ථාවක් එනවා. දැන් මෙතනදී ඇත්තටම මොකද්ද වෙන්නේ? අපි හුස්ම දිහා බලාගෙන ඉන්නවා කියන්නේ අපි ඇත්තටම මේ යම් කිසි සුක්ෂම රූපයක් දිහායි බලාගෙන ඉන්නේ. ඉතින් උන්වහන්සේ අපිට කියන්නේ මොනම රූපයක් දිහා හරි අපි හුඟක් වෙලා ද සිහියෙන් බලාගෙන හිටියොත් අපිට එහෙම ඉන්න බෑ. මොකද මේ මනස කියන එක එවැනි තත්ත්වයකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසානේ අපි නොයෙකුත් රූප පෙන්වන්නේ, නොයෙකුත් ශබ්ද අහන්නේ. එකක් අහගෙන අපිට දවසක් ඉන්න බෑනේ. අපි එකක් නවත්තන තව එකකට යනවා, එක නවත්තන තව එකකට යනවා. ඒ ආදි වශයෙන් කරන්නේ අපේ මනසට නොයෙකුත් රූප අවශ්‍ය නිසායි. ඉතින් මේ විදිහට බැඳලා තියපු සිහිය ඇත්තටම එක රූපයකට බැඳලා තිබ්බොත්, එක රූපයක් දිහාව බලාගෙන හිටියොත් උන්වහන්සේ කියනවා අපිට මේ සත්‍ය පේනින්න ගන්නවා කියන එක. ඉතින් අපි ඒක අර කමල් මහත්තයා කියෝ වගේ දැන් අපි ඒක උන්වහන්සේගේ වචනෙන් දේශනා කරපු නිසා අපි ඒක පිළිගන්න ඕනේ. පිළි අරගෙන අපිට පුළුවන් වෙන්න ඕනේ මේ කියපු දේ තවදුරටත් අපිට දකින්න පුළුවන් දෙ කියන එක. ඉතින් මේක මේවා දැකපු අය ඉන්නවා. මම එහෙම ඇත්තට මේ වචනේ කියන්නේ වාක්‍යයේ අර අපිට මේක බෑ කියන ගතිය අයින් කරගන්න ඕනෙමයි කියන නිසාමයි කල්‍යාණ මිත්‍රතාවෙන් කියන්නේ. එහෙම දැකපු අය ඉන්නවා, අපිට හම්බෙලා තියෙනවා. භාවනා වැඩසටහන් වලදී ඒ අය කියන දේවල් අපිට ඇහිලා තියෙනවා. ඒ ගැන ගුරුවරු කියන දේවල් එහෙම ඇහිලා තියෙනවා. ඉතින් ඒ ඇහිච්ච දේවල් උද මේවා හිතට ගන්න ඕනේ නැහැ. නමුත් එක්තරා භාවනා වැඩසටහනක ඉතාම තරුණ ගෑන් ළමෙක් ඇත්තටම එයා ඉඳලා කිව්ව මෙයා වාඩි වුණාම මෙයාට හරි ඉක්මනට හිත සමාධි වෙනවා. මෙයා කියනවා ඊට පස්සේ දැන් මෙයා හැමෝම නැගිටලා ගිහිල්ලා මෙයා කියනවා එයා දන්නේ නැහැ ඇත්තටම. ඊළඟ සෙෂන් එකට ඇවිල්ලා වාඩි වුණාම දැන් අර සාකච්ඡාවේදී මෙයා කියනවා එයාට ඒ දැකපු දේ ඇස් දෙක ඇරලා ටිකක් වෙලා යනතුරු පැවතුණා කියලා. ඒ මොකද්ද මේ ඇති වෙන නැති වෙන ස්වභාවය එයා දැකලා තියෙනවා. ඉතින් ඒක එයා ඇස් දෙක ඇරියත් එයාට ඒ තත්ත්වේ ටිකක් වෙලා යනතුරු තිබුණා කියලා එහෙම කිව්වා. ඒ එක කෙනෙක් විතරයි. නමුත් ඉතාම හොඳින් ඒක දැකපු අය කියලා සමහරක් වෙලාවට ඒ දැකපු දේ විස්තර කරනවා. හරියටම අර ටීවී එක වැඩ කරන්නේ නැතුනම වැටෙනවනේ තිත්. අන්න එවැනි තත්ත්වයක් දැක්කේ කියනවා. ඉතින් ඔයාදී වශයෙන් නොයෙකුත් නොයෙකුත් විදියට මේ වෙනස දැකපු අය ඉන්නවා. ඒ අයගේ වචන වලින් අපි තේරුම් ගන්න තියෙනවා එහෙම තත්ත්වයක් දකින්න පුළුවන්කම තියෙන තරමට සතිය පුහුණු කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒ අවස්ථාවේදී ගුරුතුමා හැම වෙලාවෙම කිව්වේ මොකද්ද? මේ දකින්නේ අනිත්‍යයි. මේ தත්වයක දකින්න තුරු යම් කිසි කෙනෙක් අනිත්‍යයි කියන එක ගැන මොනතරම් විස්තර කළත් ඒ අනිත්‍ය නෙවෙයි කියන එක අපිට තේරුම් ගන්න කියලා කියනවා. ඉතින් ඒ නිසාම තමයි මම හිතුවේ ඒ අද්දකින් ගැන ඒ විදිහට කිව්වොත් හොඳයි කියලා. මොකද එවැනි තත්ත්වයක් තමන්ම අවබෝධ කරගත්තොත් අපිට එතකොට තේරෙනවා එහෙමනම් මේ දෙයක් යමක් දෙයක් කියලා වෙන්න කලින් යම්කිසි තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වය අවබෝධ කරන්න ප්‍රත්‍යක්ෂ කරන්න තරමට පුළුවන් සමුගත අපේ මනසට තියෙනවා. ඒ தත්ත්වය අවබෝධ වුණ ප්‍රත්‍යක්ෂයෙන් අනේ එතනයි තමයි කෙනෙක් තීරුම් ගන්නෙ මෙහෙම දෙයක් යමක් කියලා දෙයක් කියන්න දෙයක් නැහැ. ඒ හැම දෙයක්ම පොදු ලක්ෂණයට ගියාම එකම දෙයක් තියෙන්නේ. ඇති වෙන නැති වෙන ස්වභාවයක් පමණයි කියන එක ඒක අපි තථාගතයන් වහන්සේ මේ දේශනාවලින් අහලා තියෙන නිසා දැනට උන්වහන්සේගේ ඒ දේශියපු දේවල් අපි බාරගෙන අපි ශ්‍රද්ධාවෙන් බාරගෙන ඒ ගැන සොයන්න පුරුදු කරන්න පුරුදු වෙච්ච පිරිසක් නිසා ඒ ගැන තවතුරටත් උත්සාහවත් වෙන්න කියන එක තමයි කියන්න කැමති. මොකද ඒ தත්ත්වය තමයි කියලා හිතනවා මේ කතාවෙන් අපි දේශනා කරන්නේ යමක් දෙයක් ඇත නැත කියන தත්ත්වය දෙකම වැරදි ඇති වෙමින් නැති වෙමින් පවතින සංතතියක් තියෙන තැනක අර කූඹි එකපස්සේ එක යන තැනක වලක් තියෙනවා කියලා අරගත්තා සමාන දෙයක් තමයි සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය පුද්ගලයන් මනසකට දකින්න පුළුවන්න්නේ කියන එක තමයි දැනට තීරණ ගන්න තියෙන්නේ. ඉතින් කල්යාණ මිත්‍රතාවයෙන් මම ඇත්තටම යොමු වෙන්න කැමති හසංග මහත්මයාට. හසංග මහත්මයා ඔබතුමාට එකතු වෙන්න පුළුවන් ද අපිත් සමග? තෙරුවන් සරණයි. පතහැන්නේ නැහැ හසංග මහත්මයා. කුමාරි මහත්මිය ඔබ තුනේට යමු එන්නද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම තේරුම් අරන්නේ දැන් ශිෂ්‍ය මහත්මිය කියපු ආකාරයටම මේ ඇත්ත කියන එක නැත කියන එක කිය මේ ධර්මතාවයන් මේ පටිච්චසම්පාද චක්‍රය තුළම මේ සත්පුද්ගල භාවයෙන් පොර අනාත්ම ධර්මතාවයක් තියෙනවා. කියන්නේ මේ ධර්මතාවයේ ඡේද මම සාමාන්‍ය අසනික දෙන්නේ ඉංග්‍රීසියෙන් සමාවෙන්නේ ඡේදුන්ගේ අවස්ථාවට ආසගත එකක්. කියන්නේ මේක සංගත ධර්මයක්. සංගත දෙයක් සකස් කරගත එකක් නෙමෙයි. අවිද්‍යාව තුළ ඉන්නකොට අවිද්‍යාව තුළින් හටගත් එකක්. එහෙනම් පටිච්ච සම්පදේ තේරෙන පුද්ගලයෙකුට තේරෙනවා මේක මේ සත්ව පුද්ගල බහල ඉඳන නෑ කියලා. ඒ කියන්නේ සත්‍ය ඉපදෙනවා සත්‍යෙක මැරෙනවා කියන කතාව මේක එතකොට අවලංගු වෙනවා. මොකද මේ නාම රූප දෙකේ ප්‍රවැත්ම කියන එක තමයි මේ අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒකකින් මේ නිවන අවබෝධ කරගන්න කෙනෙකුට තමයි කර්තියස් වශයෙන්ම දැනගන්නේ. ඒ අපිට තාම මේ හදාගෙන යන නිසා තමයි අපිට ඒක තේරෙන්නේ නැති. හිතකොට මේක මේ කුසල් අකුසල් මත මේ කාරණා දෙක පවතින්නේ. කියන්නේ අවිද්‍යාව මතමයි. මේ අවිද්‍යාව නැතිනොත් තමයි මේ හැම කර්මයක්ම නිරුද්ධ වෙන්නේ. ඉතින් මේක මේ බඹයක් පමණ වූ මේ ශරීරයේ තුලම තමයි මේ ඇති වෙන නැති වෙන එක තියෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කියනවා. ඉතින් මේ පටිච්ච සම්පදායේ හැදින මේ ධර්මතාවය තේරුම් අරගෙන ඒක මේ බුද්ධජන වහන්සේ දේශනා කරපහකාරීට අපි මේ අධ්‍යාත්මික පැතුරු පරිදින මේක දකින්න උත්සාහ කරන්න ඕනේ. මේ ඇති වෙන නැති වෙන හැටි මේක අත්‍යත් නැති නැත්ත් නැති අපිට හේතුන්ගේ හත්පත් වෙලා නිරුද්ධ කරන ස්වභාවයේ තියෙන ස්වභාවයේ සිඳේ කරා ඒ වගේම මේ සිත මහත්මයාට අපිට බොහොම හොඳ පැහැදිලි කළා දුන්නා. ඒකෙන් අපිට මේක දකින්න නම් භාවනාව තුළින් දකින්න ඕනේ කියන අදහසේ කියවහගේ උතුමහල දකින්න මොකද මේ කැළඹි කැළටි කැළටි යන මේ සිටුවේදී අපිට පාලනය කරලා ඒක එක දැනගද යොදවන්න පුළුවන් මේ සීහ පවත් ගන්න පුළුවන් කම ලැබෙන්නේ අපිට භාවනාව තුළින් මොකද මමත් භාවනාව දිනු කරන්න බොහොම මහන්සිගත කියන සම්පූර්ණ භාවනාව ගැන දන්නේ නැති වුණා ආනාපානසතිය වඩන් මම මොකද හුස්ම රැල්ලේ කියන්නේවත් දන්නේ නැතුව මම හිත යොදවුවා. ඒ කියන්නේ මම දැනගෙනවත් සිටියේ නැති කලම කොහොම වේස කරා අන්තිමේ තමම දැනගත්ත හුස්ම රැල්ලේ මේ කරන අතර පුංචි කාලේ. ඒ හින්දා මට ආනාපාන සතිය මේ විනාඩි දෙක තුනක් ඇතුළත තුන වේගින් වඩන්න පුළුවන් හිත ඒක තැනකට මොකද අර ගුණවත් සීතරන්නේ ඉතින් මම භාවනාව සග්ගල මට කරන්න පුළුවන් ඉඳගත් ගමන්න සීත සීයට යොමු කරන්න පුළුවන්. ඉතින් මට බුද්ධානුස්සති අනිත් භාවනාව වලට වැඩි ආනාපාන සතියේ සග්ගල හිත යහනකොට මට ඕනම සද්දය මේ කනට එන්නේ නතර කරන්න පුළුවන් ස්වභාවයක් මතින් මට දැනෙනවා. ඉතින් අනිත් අයගේ ස්වභාවය කොහොමද කියන මට තේරෙන්නේ නැහැ. ඉතින් තේරුවන් මම කියලා දෙනවා තමයි කොහොමද මේ අවස්ථාව ලබා දුන්නා කියලා. ඒක ගැන සසයි සමහරුනේ මම කතා කරන්න හෙනවද? තේරුවන් සන්නයි මම කතා කරන්නේ. අහනවා ડોක්ටර්. අහනවා තේරුවන් සන්නයි. හොඳයි අපි ඔබතුමියට කුමාරි මහත්මයාට අපිට මතක් කළ දෙස් කාරණාවන් හැටියෙන් අපිට අද සාකච්ඡාව පටන් ගත්ත විදිහටම අපිට තේරෙනවා මේ මේ දික්තියක් ගැන තමයි අපි එහෙමනම් මේ අද මේ ඉගෙන ගන්න යන්නේ. අපිට තියෙනවා නම් කිසියම් දික්තියක්, ඒ දික්තිය නිවැරදි කරගන්න තමයි අපි මේ ප්‍රයත්නය වෙන්නේ කියන්නේ. ඉතින් දික්තිය නිවැරදි කර ගැනීම සඳහා නම් අපිට පතකට දේශනාවේ තියෙන්නේ හරි කිසියම් ආර්ශාවකේ මේ ආයතන 6 ගන්නවනම් ආයතන 6 ඇතිවීම ගන්නවනම් ඊළඟට ආයතන 6 නැතිවීම ගන්නවනම් ආයතන 6 නැති කරන ප්‍රතිපදාව ගන්නවනම් ඒ දැනගත්තේ පමණින්ම මේ ඒ කුද්දලයා ආර්ශාවකයා සම්මාදිට්ඨියක් ඇති කෙනෙක් බවට වෙනවා කියලා කියනවනේ. ඒ කියන්නේ එයාගේ දැකීම ඍජු බවට පත් වුණා වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට ඍජු බවට දැක්මපත් වෙන පුද්ගලයා ඒ විදිහට කරගන්න නම් එයා දැනගන්න වෙනවා සදායතන කියන්නේ මොකද්ද කියන එක. සදායතන ඇති වෙන්න හේතු කාරණා මොනවද කියන එක. ඒ වගේම මොන හේතු කාරණාවක් නැති වෙනකොටද මේ සදායතන නැති වෙන්නේ කියන කාරණාව. සදායතන නැති කරන මාර්ගය කොහොමද කියන දේ දැනගන්න වෙනවා. එතකොට එහෙම එක තමයි කමේ. එතකොට එහෙම වෙන්න නම් මේ අපිට මතකයි සරුත් මහරහතන් වහන්සේ මේ පැහැදිලි කරලා දෙනවා මේ සම්මාදිට්ඨි සූත්‍රයේම මේ කිසියම් පුද්ගලෙක් ශ්‍රාවකේ දැනගන්න වෙනවා මේ චක්කායතනේ මොකද්ද කියලා. සෝතායතනේ මොකද්ද කියලා. ගානායතනේ මොකද්ද කියලා. ජීවආයතනේ මොකද්ද? කායයතනේ මොකද්ද? මනආයතනේ මොකද්ද කියලා මේ සලආයතන කියන්නේ මොනවද කියලා දැනගන්න වෙනවා. ඒක සලආයතන කියන්නේ මොනවද? ඔය කිව්වව 6. එතකොට මේ චක්කු කියනවා ඔය ආයතනේ. ඒක ඒ වගේම සෝත කියනවා ඔය ආයතනේ. ගාන කිව්වව ආයතනේ. ඒ වගේම අපි මේ විදිහට හිතා ගන්නවානේ. කන කියලා නෙමෙයි. ආයතනය. ගාන කියනවා ඔය ආයතනේ. ජීවවා කිව්වව මේ ආයතනේ. කාය කිව්වව ආයතනේ විශේෂයෙන්ම මනස කියන දෙමේ එක දෙයි මනස කියලා පිටියට වඩා මන කිව්වව ආයතනය තමයි මේ ශලා යතනේ කියලා කියන්නේ. එතකොට නාම රූප සමුදය සලායතන සමුදය කියලා කියවනේ. එහෙනම් මේ නාම රූපේ ඇති වෙනින් තමයි සලායතන ඇති වුණා වෙන්නේ. එහෙමනම් නාම රූප නිරුද්ධ වෙනකොට සලායතන නිරුද්ධ වෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි සලායතන නිරෝධ මාර්ගය කියලා පෙන්වුම් කළ දෙයක් තියෙන්නේ. මෙන්න මේ කාරණා ටික තේරුනොත් අවබෝධ වුණොත් දිට්ඨි සම්පන්න පුද්ගලෙක් බවට පත් වෙනවා කියලා අපිට පිළිගන්න සිද්ධ වෙනවා. කතාකට මහන්සිය කෙරේ සද්දා සිච්චි සම්පන්න පුදුලි කොට වෙන නම් ඔය කිව්වව කාරණාව දැනගත්තම ප්‍රමාණවත් වෙනවා. හැබැයි ඉතින් අපි මෙච්චර කල් මේ ජීවිතේ නෙමෙයි සංසාරේම ඉබදක් නැති අනමතද්ද වෙච්ච මේ සංසාරේ පුරාම අපි ආවේ මේ ඇස දිව කන නාසය ශරීරය මනස කියන මෙන්න මේ ආයතන ටික දන්නේ නැති කම නින්දමනේ. මම ක්ලේශයක්ම මේ ආයතන සමග ගැට ගැහෙලා තමයි අපි මේ සංසාරය තුළ ගිහින්. එතකොට සලායතනංච පජානාති කියනකොට මේ ඇහැ දන්නවා නම් කන දන්නවා නම් විශේෂ නාසයේ දිව ශරීරයෙන් දේවල් මනසකින් ඔය දන්නවා නම් තමයි අපිට දිට්ඨි සම්පන්න වෙන්නේ. කියන්නේ එහෙනම් කොහොමද මේ දන්නවා නම් කියන්නේ කොහොම දකින්නවා නම්ද මේ දන්නවා කියන කාරණාව අපිට මේ කියන්න පුළුවන් වෙන්නේ. මොකද්ද මේ දන්නවා කියන්නේ කොහොමද අපි දැනගන්න ඕනේ කොහොම දක්නා කෙනෙක්ද සලායතන දැනගත්තා වෙන්නේ. අපි විශේෂයෙන් හිතුවොත් චක්කුසෝත ගාන ජීවා කාය මන කියන මේ හයින් අපි එකක් ගත්තා වුණා කොහොමද ඒක දැනගන්න ඕනේ. අපි දැන් අපි හිතන විදිහ හිතුවත් එහෙම අපි දැන් අපි තේරුම් ගත්ත විදිහට අපි දැන් දැනට හිත තේරුම් ගත්ත විදිහ නෙවෙයි දැනට අපි අපි කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක් කල්පනා කරන විදිහට ඇහැ කියන්නේ මොකද්ද කන කියන්නේ මොකද්ද කියලා හිතන විදිහක් තියෙනවනේ ඕනම කෙනෙක්. අපි දරුවෙක් ගත්තා වුණත් වෙනත් ආගමික කෙනෙක් ගත්තා වුණත් බුද්ධ ආගමික නමකට කියනවා වෙන පුද්ගලෙක් ගත්තා වුණත් ඇහැ කන කිව්වම ඉතින් වෙනම හැමෝම දන්නවා ඇහැ කන කිව්වම හැම කිසි විදිහකට. ඒ දැනුමත් එක දික්තියක් තමයි එක දැනෙන්නේ. අපි දෙක දික්තිය. අපි හැබැයි ඒ දැනීම පැත්තක තියන් වෙනවා දැන්. අපි ඒ ගැන කතා කරන්නේ නැති වෙනවා. ඒක සම්මතය කියලා අපි කියලා ඉස්සරහට දාගන්නනේ කොවිලෙ. හැමදාම හිතේ සම්මතයෙන් දැන් සම්මත කතා පැත්තක කියලා මේ මේ මාත්‍රම පැනලා ලෝකෝත්තර විදියට දකින්න නම් මේක කියලා ඒ පැත්තකම කතාවේ තියාගමු. අර දරපැත්ත තමයි හිතේ සංසාරය. මේ ජීවිත කාලය විතර නෙමෙයි. ඒ නිසා ඒ පැත්ත පැත්තක තියලා ඇත්තටම මේ ලෝකෝත්තර ධර්මයේ විදියට මොන විදිහටද මේ දකින්න ඕනේ ඇහැ කන නාසය දැනගන්නේ කොහොමද? මොකද්ද චක්කුන් කියන්නේ ඇහැ කියන්නේ? සබයගත ධර්මයේ කියලා දෙනවා අජ්ජත්තං වවත්තේති. අධ්‍යාත්මික ධර්මයක් කියලා ඇහැ දකින්න කියලා. සෝතං අජ්ජත්තං වවත්තේති කියලා කියනවා. කන අධ්‍යාත්මික ධර්මයක් කියලා දකින්න කියලා කියනවා. මේ ආකාරයට මේ ඇහැකම දිවනාසී ශරීරයේ අධ්‍යාත්මික ධර්මයක් කියලා දකින්න කිව්වා. ඒ වගේම කිව්වා මේ චක්කුන් අවිද්‍යා සම්භූතං කියලා කිව්වා. කම්ම සම්භූතං කියලා කිව්වා. තණ්හා සම්භූතං කියලා කිව්වා. ආහාර සම්භූතං කියලා කිව්වා. එතකොට මේ සෝතං ඒ විදිහට ඒ හතරෙන්. එතකොට මේවා මේ ආහාරයෙන්, කර්මයෙන්, අවිද්‍යාවෙන්, තණ්හාවෙන් හැටගත්තු දේවල් කියලා දකින්න කියලා කිව්වා. ඔය දෙක. ඒ වගේම කිව්වා පෞත්වා සම්භූතං හොත්වා න භවිෂ්‍යති කියලා. ඒක වැදගත් දෙයක්. ඒක කතා කරනවා යෝගාවට. ඇහැ කියන එක කලින් නොතිබීම හටගෙන ඉතිරි නැතිවම නැති වෙන එකක් කියලා තේරුම් ගන්න කියලා කිව්වා. කන කියන එකත් එහෙමයි. ආසේ දිව කය කියන එකත් එහෙමයි. කය ගැන විශ්නේ හිතන්නේ. කය ගැන අපි හිතමුද? කායං හොත්වා සම්භූතං හොත්වා න භවිෂ්‍යති. කය කියන දේ පෙර නොතිබෙන්නේ නැති වෙන තුරු කියලා. මේ කාරණාවන් පිළිබඳව සාකච්ඡා තමයි මම හිතන්නේ මේ ඇත්ත නැද්ද කියන කතාවට එන්නේ. තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දිට්ඨි සම්පන්න පුද්ගලෙක් බවට පත් වෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ ධම්ම පරිශ්‍රණය පොඩ්ඩක් පවත්වමු කතා කරලා. කියලා මම ඉන්නේ නොචිත්ත මහත්මිය කච්චත් එකතු වෙගෙන සාකච්ඡා කරමු අපේ ඔස්සේ පෙරන් සත්නම්. අද දවසේ ප්‍රීති මහත්මියක් තියෙනවා. සේන මහත්මිය, ශාන්ති මහත්මිය ඉන්නවා. අපිට දෙන්න කොහොමද පුළුවන් තවත් එක තියෙනවා. හොඳයි තේරුම් ගන්න ගලොත් මත අපි ඇත්තටම මේ දැන් ගලොත් මත කියපු විදිහට මේ කොහොමද මේ ආයතන තේරුම් ගන්න කියන එක ඉතාමත්ම හොඳ කරුණු ගොඩාක් ඉදිරිපත් කරන ගලොත් මත කියපු දේ තර කුමාරි මහත්මිය කිව්වා මේ ධර්මතාවයන් දකින්න කියන එක. ඒ වචන හරිය වැදගත් වෙනවා. මොකද අපි ධර්මතාවයන් නෙමෙයි දකින්නේ, අපි දකින්නේ දේවල්. අපි සත්තු දකිනවා, ගෙවල් දකිනවා, ළමයි දකිනවා, ඒ වගේ අපි දකින්නේ ඒ වගේ දෙයක්. නමුත් ධර්මතාවයන් දකින්නවා කියන එක ඉතාමත්ම වැදගත් වචනයක් වශයෙන් මම හිතුවා අපි තේරුම් ගත්තොත් හොඳයි කියලා. දැන් ඒ තේම තමයි සැලොත් මහත්මයා කිව්වේ කියලා තේරුම් ගත්තේ. මේ ආයතන කියන්නේ ආධ්‍යාත්මික ආයතන විදිහට මේ දකින්න කියනකොට අපි තේරුම් ගන්න අවශ්‍ය තැන මේව ධර්මතාවයන් විදිහට මගේ ඇහැ, මගේ කන, මගේ නහය ආදී වශයෙන් කිය අපි සම්මුතිය භාවිතා කරන මේ දේවල් නෙවෙයි. අපි උත්සාහ කරමු මේ දේවල් කොහොමද ලෝකෝත්තර පැත්තෙන් බලන්න පුරුදු වෙන්න කියලා. ඉතින් ඒත් අපි කතා කරන දේ වචන වලින් තමයි මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. නමුත් ඒ වචන වලින් අපි කතා කරන ධර්මතාවයන් අපි චින්තාමය වශයෙන් හිතින් හිතලා බලන්න ඕන. මේක වෙන්න පුළන්ද? ඇත්තටම මෙහෙම දෙවෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන හිතින් හිතලා. ඒ හිතපු දේ තමයි අපිට භාවනාවකදී සාක්ෂාත් වෙන්නේ, ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මේක නෙමෙයි කිව්වේ. මේකයි නේ අපි දකින්න ඕන දේ. මෙතන තියෙන්නේ මේ මම, මගේ කන, මගේ ඇහැ නෙමෙයිනේ. මේ ධර්මතාවයන් මේක මගේ වුණත් තව කෙනෙක්ගේ වුණත් තථාගතයන් වහන්සේ හැම වෙලාවෙම කියනවා අජ්ජත්ත බහිද්ධාවා කියලා. අපිට ඒක බලනකොට එළිය ඇතුළත් හිම බලන්න කියලා කියනවා. අපි එහෙම කියනකොටම අපිට තේරෙනවා නේද මගේ කන මගේ ඇහැ වගේම තවත් කෙනෙක්ගේ ඇහැ කන කියලා අපි කතා කරන්නේ නෙමෙයි. මෙතන කියන්නේ මේ දේවල් ධර්මතාවයන් විදියට කොහොමද මේ ආයතන තේරුම් ගත යුත්තේ කියන එකයි අපිට සාකච්ඡාවට ගන්න ඕන. ඒ නිසා මම කැමති ඇත්තටම අපි ශාන්ති මහත්මියට යොමු වෙන්න. ශාන්ති මහත්මිය ඔබතුමියට පුළුවන් විස තියෙන අපිට ගැන ආලෝකයක් ලබා දෙන්න. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඇත්තටම ඉතින් ඒ කියන හැම දෙනාම කියන බොහෝ කාරණා දුන්න අර කුමාරි මහත්මිය, දළුවන්ත මහත්මිය, චිත්ත මහත්මිය, ඒ තේන මහත්මිය කියපු කාරණා විදිහටම තමයි දැන් හිතෙන්නේ. ඇත්තටම අපි මේවා හිතෙන් අල්ලගන්න නිසා තමයි අපිට තේරෙන මේ ධර්මතාවයන් මේ සම්මුති දේවල් ඉතින් විදිහට සම්මුතියෙන් අල්ලගෙන ඉන්නේ. ඉතින් සම්මුතිය කියන එක ඇත්තටම ඇති දෙයක් නැහැ කියන එක තමයි ඉතින් තේරෙන්නේ. දැන් මහරහතන් වහන්සේලාට එහෙම ඒක දෙයක් දැක්කත් ඒව ගැන කිසිම හැඟීමක් නැහැ. ඇපැන්නක් කියන හැඟීම ඒ තුමන් වහන්සේලාට නැහැ. ඒ වගේ අපි තාම අපි පුතග්ජන පුද්ගලයන් නිසා අපිට ඇති වෙන සිතුවිලි කෙරෙහි අපි තාම හිතේ මොකක් වලින් දෙයක් දැක්කහම ඒකෙන් හිත පොඩි දෙයක් දැක්කත් අපි දිගින් දිගට මේක හිත මේව කරගන්න වෙන කරලා ඒ ගැන අල්ල ගන්නවා. ඉතින් අල්ලගෙන ඉන්න නිසාම තමයි අපිට මේ වගේ සිද්ධියලා තියෙන ඉතින් මට හිතෙනවා මම හිතෙනවා මම කීප දේවල් සමහර වෙලාවට දෙන්නත් පුළුවන්. ඒ වගේ වැඩි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ දින සමහර තුරන් මම කරන්නේ හැම දිනාට. තිරුණයි ශාන්ති මහත්මිය. අපි ඇත්තටම කිසිම කෙනෙක් කියන දේවල් හරිද වැරදිද කියන එක අපිට තීරණය කරන්න නෙමෙයි අපි සාකච්ඡාවේදී අපි දන්න ප්‍රමාණයටනේ. කල්‍යාණ මිත්‍ර විදියට Taman තීරුම් ගත්ත ප්‍රමාණයටයි අපි කරුණු ඉදිරිපත් කරන්නේ. ඒ නිසා හැම දිනාම අපි තීරුම් ගන්න ඕනේ අපි මේ ගුරුවරයෝ වෙලා නෙමෙයි කතා කරන්නේ. Taman යම් කිසි අවබෝධයකට ආවනම් කර්මකට හරි එයින් තවත් කෙනෙකුට එළියක් ලැබේවා කියන බලාපොරොත්තුෙන්ම පමණයි කියලා. ඒ නිසා බොහොම කරුණාවෙන් කියන්න කැමති ඒක අපි හැමදෙනාම මේ විදිහට තමයි හිතන්නේ කියන එක. ශාන්ති මහත්මිය තෙරුවන් සරණයි. අපි ප්‍රීති මහත්මයාට එමු. ප්‍රීති මහත්මයා ඔබතුමාට එක කියන්න පුළුවන් ද අපිත් එක්ක? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍රරාජ ප්‍රසි මහත්මිය ඇතුළු සියලුම කල්‍යාණ මිත්‍රයන්ට හැමෝම ගොඩක් වටිනා කරුණු ඉස්මතු කරා. මම හිතින් ආසන් සිටියා. ඇත්තම දවලොස් මහත්මයා කිව් විදියට මම ගොඩක් හිතන්නේ මේ ආයතන දැන ගැනීම තමයි ඉතාම අවශ්‍ය වන්නේ. මේ ආයතන කොහොමද වැඩ කරන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීම කියන එක තමයි මේ ආයතන පිළිස්සට දකින්න කියන එක තමයි ප්‍රධානම අවශ්‍යතාවය වන්නේ. මම හිතාගන්නේ ගොඩක් විට දැන් ඇසෙන් මොකක් හරි දැනගත්තා දැක්කහම ඒක අපි මනසෙන් තමයි දැනගන්නේ. ඒ අනුව මේ සියලුම දේවල් වලට ප්‍රධාන වන්නේ මනසේ ඇතිවන ක්‍රියාදාමය කියන එකයි. ඒ අනුව ගොඩක් විට අපි අපි අපි දිහා බැලීමෙන් සියලුම දේවල් ගොඩක් දේවල් අවබෝධ කරගන්න මම හිතනවා මම කියන දේ ඇහෙනවා ඇති කියලා. ඒ අනුව ආයතන ගැන දැනගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. තවත් දෙයක් තමයි මම ශිෂ්‍යත ඉන්නේ මේ සත්පුද්ගල භාවය ගැන දැනගැනීම. ඒ කියන්නේ යම් කිසි දෙයක් අපිට සිටුනහම ඒ සිටීමට හේතුඵල ධර්මය තමයි බලපාන්නේ. ඒ අනුව හේතුවක් නිසාමයි සියලු දේවල් ඇතිවන්නේ. ඒ අනුව මම මාගේ කියන දේවල් එතනදී නැති යන බවක් මට වැටහෙනවා. ඒ අනුව සත්පුද්ගල භාවය පිළිබඳවත් දැන ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ අනුව මම ගොඩක් මේ දවස්වල සිතාගෙන ඉන්නේ මේ ආයතන ගැන දැන ගැනීමට ඒ හේතුඵල ධර්ම ගැන සිතන මා අස්පරි කිරීමට දෙවන් සර්. දෙවන් සර් මේ පිටමහත් නැත්තටම මගේ සම්බන්ධතාව පොඩි වෙලාවකට නැවතුණා. ඒ නිසා ඇත්තට මම සේන මහත්මයාට යොමු වෙන්න කැමතියි ඔබතුමාගෙන් ඒක ගැන අපිට අදහස් මොන හරි පළ කරනවා නම් ඉදිරිපත් කරන්න. ඔබතුමාගෙන් ඇයිද සේන මහත්මයා කවුද ප්‍රීති මහත්මයා මේ සඳහන් ඔබතුමා ඉදි බොහොම කෙටි වෙලාවකට නැගින්නේ මම ඔබට මිසුන්නේ නමුත් එතුමා බොහොම හොඳින් පැහැදිලි කරලා දුන්නා මේ ආයතන දැනගැනීමේ අවශ්‍යතාවය කියන දේ. මම හිතන්නේ සත්‍යගතඥා අපි කොතනින් ගත්තත් අපිට මේ ආයතන දැනගැනීමේ කියන අවශ්‍යතාවයට එන්න පුළුවන්කම තියෙනවා. මොකද එහෙම තමයි සිදුවෙන්නේ කියලා අපි අර මජ්ජ සූත්‍රය ගත්තා වුණත් ඒකේදී අර ස්පර්ශය ගැන කියනවා නේද? ඉතින් ස්පර්ශය සිද්ධ වෙන සලායතන නිසා කියලා අපි දන්නවා. ඒ වගේ මොන විදිහට බැලුවත් මේ අපිට ආයතන දැනගැනීම සිද්ධ වෙනවා නම් ඒ මම හිතන්නේ බොහොම හොඳ දොරටුවක් කියලා කියනවා. දොරටු ගොඩක් තියෙනවා සත්‍යගතඥානි හොඳ දොරටුවක් වෙනවා මේ දික්ටි සම්පන්න පුද්ගලයෝ වඩපත් වෙන්න. මොකද ආයතන වලින්නේ අපි හැමදේම එන්නේ සංසාරේ මේ හැම දෙයක්ම අපට ආවේ ආයතන හරහා. එහෙනම් ඒ ආයතනම තමයි පාවිච්චි කරන්න වෙන්නේ මේක හදාගන්න, තේරුම් ගන්න. මොකද ආයතන වලින් ඉන්නේ මොනවද කියන දේයි ආයතන වලින් ගන්න එන්නේ කොහොමද කියන විදියයි ඒ එන දේ නතර වෙන්නේ කොහොමද කියන විදියයි බලාගෙන තමයි මේ ආයතන දැනගන්න අපිට කියන්නේ. ඒකට ඒ නිසා අපි හිතනවා යමක්කට මේ සාකච්ඡාවෙන් ගන්න නම් අපි ආයතන කියන එකත් කොට කරගෙන එක ආයතනයක් තෝරගත්තොත් එක ආයතනයක් තෝරගන්න නේද අපිට. එතකොට අපිට ඒක ගත්තාම අපිට ඒක ආදේශ කරගන්න පුළුවන් නේද? නැත්නම් අපි වචන වලින් ගොඩක් කතා කරලා වෙනවනේ. මේ ප්‍රතිපලයක් තියෙන්න එපා. අපි ගමු එකක් ගන්න සාමාන්‍ය හැමෝම ගන්න නැහැ. ඒ නිසා ඇහැ නැතුව අපි ගමු අන්තිම පන්තිමේක මනස ඇර පස්වෙනි එක ගමු. පොට්ටබ්බායතනේ. ඒ කියන්නේ ස්පර්ශ වෙන එක. ඒක අරගෙන ඒක ගැන කතා කරමු. මොකද මේ කතාව තුළින් තමයි අපි තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් අපි ටිකක් සාකච්ඡාව ඒ කාරණාව සඳහාමයක් වටේ නෙමෙයි ඈ කාරණාව සඳහාමයක්. මොකද අපි දන්නවා දැන් තේරෙන්නේ මොකද කියලා දන්නවා. දැන් අපි තේරුම් ගමු. දැන් පොට්ටබ්බායතන තේරුම් ගමු. පොට්ටය තථාගතයන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ කිව්ව එකක් තමයි අහුත්වා සම්භූතං උත්වා න භවිෂ්‍යති කියලා. මේක ගැන කතා කරමු. මොකද වචනේ අහුත්වා සම්භූතං උත්වා න භවිෂ්‍යති කියලා. ඒ කියන්නේ කය ගැන කියනකොට ඒ කිව්වේ මොකද්ද? කය කියන එක පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිවම නැතුණා. එච්චරක් කතා කරමු දැන් ඒක ටික. කය කියන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවීම නැතිව ගියා. එච්චරයි අද කතා කරන්නේ ඒක ටික. ඔබ තේරුම් ගත්තා නේද? ගොඩක් ඕනේ. ඔය දේ විතර තේරුම් ගොඩ මේක විභංග කළේ වංගල කොටකම එකතරකට ගන්න ඕනේ. තේරුමක් ඇති වෙනවා. කතා ගන්න ගොඩක් පුළුවන් වුණාට අපි ඒක තේරුමක් ගන්න මේ දෙක කතා කරමු. දැන් මම හිතන්නේ චිත්‍ර මාත්‍රි සේන මහත්මයා යමුණා. සේන මහත්මයා අනේ අපි ඉගෙන ගොඩක් කතා කරමු. ත්‍රිවන් සර්ණයි ඉතාම වැදගත් දෙයක් අරමුණකට අපි යොමු වෙලා ඒ ගැන සාකච්ඡා කිරීම පුළුල් වර්ගයේ කතා කරන්න නැතුව ඉතින් මෙතන කාය ආයතනය නැත්නම් අතෝසෙම සිංහලෙන් කියනවා නම් ශරීරය කියන ආයතනය ඒ වගේම පොට්ටම් ආයතනය නැත්නම් ස්පර්ශ වෙන ආයතනය ඒකත් මෙතනදී අපිට තියෙනවා දෙකක් ඇති වෙනවා ඒ කියන්නේ එක තැනකදී කියනවා ශරීරයේ ආයතනයක් හැටියට තව තැනක කියනවා ස්පර්ශය ආයතනයක් හැටියට. එතකොට මොකද මේ ආයතනය කියන්නේ? දැන් ඒක අත වශයෙන්ම ඒක දලවත් මහත්මිය කිව්වා වගේ ඒක ඇක්ටිව නැතිව යනවා. ඒ කියන්නේ මුලින්ම තිබුණ නැතුව ඇති වෙනවා. ඊට පස්සේ නැති වෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා අපි ටිකක් හිතලා බලනකොට දැන් මම කොහොමද මේක වෙන්නේ? ඇයි මේක වෙන්න විදියක් තියෙනවනේ? මේක කවුරුත් කිව්ව නිසා පිළිගන්න බැහැ. ඒක තමුන්ටම අත්දැකලා තමුන්ම හිතලා බලලා තේරුම් ගන්න ඕන එකක් හිතේටම මට තේරෙන්නේ. ඉතින් මට තේරෙන විදිහ මම මේ කියන්නේ අනිත් අයට තේරුම් ගන්න තියයි කියලා විතරක් මම හිතනවා. දැන් මට තේරෙන්නේ දැන් ශරීරය කියලා කිව්වහම ඒක අණු ගොඩක් එකේ තියෙනවා. ඉතින් ඒක ශරීර ආයතනය කියන එකට කියන්න බෑ. ශරීරයයි ශරීර ආයතනය කියන එක දෙකක් හැටියට. ශරීර ආයතනය කියන්නේ ක්‍රියාකාරී තත්ත්වයක්. දැන් අපි දැන් වාහනේ සංස්ථාව නැත්නම් වාහනේ සංස්ථාව කිව්වොත් ඒ ගොඩනැගිලි විතරක් නෙවෙයි ඒ වාහනේ හදන එකට තමයි මේ වාහනේ සංස්ථාව කියන්නේ. ඒ වගේ ආයතනය කියන්නේ ඒක හදන ක්‍රියාකාරී තියෙන විදිය. ඒතකොට මේ ශරීරයත් මේ ක්‍රියාකාරී වෙන වෙලාවට විතරයි ඒ කාය ආයතනය ශරීර ආයතනය කියලා කියන්නේ ඒ ක්‍රියාකාරී වෙන අවස්ථාවට විතරයි. මේ අවස්ථාව දැන් ශරීරය නිකන් තියෙනකොට ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශරීරය විතරයි. ඒක ක්‍රියාවටපත් වෙනවා. ඒකට ස්පර්ශයක් ඇති වෙනකොට තමයි ඒ ශරීරයේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. ඒ ක්‍රියාකාරීත්වය තමයි අර ප්‍රීති මහත්මිය කිව්වා වගේ ඒක මනසට ගිහින් ඒකේ බයි ප්‍රොඩක්ට්ස් වලින් ඒකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. මේ ශාරීරික ආයතනය කියන එක මට තේරෙන්නේ ඒක ක්‍රියාකාරී වෙන වෙලාවට විතරයි එතනට ආයතනය කියන්න පුළුවන්. එතන ක්‍රියාකාරී වෙන්නේ ස්පර්ශය ඇතිවෙච්ච වෙලාවට. ඒ ඇතිවෙච්ච වෙලාවට ඒ ස්පර්ශ වෙන අපි ශරීරය කියලා ගත්තට මේක යම්කිසි පරමාණු අණු ගොඩක් තියෙන මෙතන. මේ අණු වල තව අණු හැප්පීම නිසා ඇති වෙන ස්පර්ශයෙන් ඇති වෙන ඒ උත්තේජන නැත්නම් ඒක ස්පර්ශ ඒ උත්තේජනය තමයි එතනින් ඇති වෙන්නේ. ඒක ඊට පස්සේ ඒක නැති වෙනවා. ඒක මුලදී තිබුණෙත් නැහැ. ඒක ඇති වෙලා ඒක පවතින්නේ නැහැ එතන. එතන ඒක නැති වෙලා යනවා. ඉතින් ඒකයි මට මේ බුදුහාමුදුරන්ගේ මේ දේශනාවෙන් මම තේරුම් ගත්තේ විදිහයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සර්වත්‍ය ඇත්තටම තම හොඳ පැහැදිලි කිරීමක් කරා අපිට. ඒ මොකද අපි තේරුම් ගන්නකොට මේ ශරීරය කියලා ගත්තාම අපි මේ පොට්ටබ්බේ කියන එක ඒ දෙක අපි ඇත්තටම සම්මුතියෙන්දගෙන තේරුම් ගන්න අපි දන්නවා ඕනම දෙයක් ඇති වෙනව නැති වෙනව දැනෙන ශරීරයේ යමක් ගැටුනහම දැනෙන දැනීම ඒක ඉවත් වෙනවත් එකම නැති වෙනවා. අපි එහෙම හරි දැකලා ඒක තේරුම් අරගෙන තියනවාද කියන එක අපි මුලින් තේරුම් ගන්නවා. ඊළඟට ගලොත් මහත්මයාගම ඇයි අපි සලායතන ගැන හරියට දැනගන්න ඕනේ කියලා. ඒ වගේ කියනකොට අපි තව දුරටත් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි තථාගත ධර්මයේ අපි ධර්මතාවයන් ගැන කතා කරනකොට මොහොතක නියම පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ වෙන්නේ. කොහෙදද මේ දේවල් චතුරාර්ය සත්‍යයට සම්බන්ධයෙන්නේ? දැලොත් මාත්‍රයෙන් කිව්වා ඒක වැදගත්කම. ඉතින් අපි එතන බැලුවම අපි දන්නවා පටිච්ච සමුප්පාදයේ නාම රූප පත්‍ය සලායතන. සලායතන පත්‍ය පස්සෝ. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. භවපත්‍ය ජාති ජරා මරණ කියලා අපි වචන වලින් අපි දේවල් ඒ දේවල් දන්නවා. එතකොට අපි තේරුම් ගන්න ඕන අපි මේ දේ සලායතන හරි විදිහට තේරුම් ගත්තොත් මෙතනින් එහාට සිදුවෙන ඇත්තටම ඒ සලායතන වලින් එහාට තියෙන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අපි තේරුම් ගත්තා වෙනවා. එහෙනම් අපි සලායතන නිරෝධයක යෙදුණොත් සලායතන නිසා ඇති වෙන ඒ ක්‍රියාවලිය එතනින් එහාට වෙන්නේ නැහැ කියන එක කියන ඒ අවබෝධය සාමාන්‍යයෙන් සුතමේ වශයෙන් තියාගෙන අපි තේරුම් ගන්න උත්සාහ කළොත් ඇත්තටම මේ දේ සිදු වෙනකොට අපි අර කොහොමද මේක ඇති වෙන්නේ නැති වෙන්නේ කියනක අපි තේරුම් ගන්නේ අවස්ථාවල් එන්නේ තාම හොඳ භාවනාවකට එහෙම යෙදිලා ඉන්න වෙලාවක කිසියම් ඇත්තටම දෙයක් අපිට නොදැනී යන අවස්ථාවක අපි හිතමු හැම ආයතනයකම ක්‍රියාවලිය අපිට නොදැනෙන මොහොතක් එන වෙලාවක ඒ ඊට ප්‍රථමයකට කලින් යම් කිසි කෙනෙක් ඇවිල්ලා ඇඟට තට්ටුවක් දැම්මොත් අපි නොදැනී යන ස්වභාවයේ කුලින්ම කැඩිලා අපිට තේරෙන යම වැදුනා කියන එක. ඒ වැදුන දෙහි දැන් නැහැ. නමුත් අපි ඒ වැදුන දෙ නැති වුණ ගමන් අපි ඒක තේරුම් ගත්තේ නැත්නම් මේක වැදුන ඒ දැන් නැහැ. ඉගෙන ක්‍රියාවක් නෙමෙයි අපේ සිදුවෙන්නේ ආයතන වලින් අපි ඒක ඇත්තටම කියන ස්පර්ශය කියලා ඒ ස්පර්ශ සිද්ධවන වෙලාවේ ඒ වැදීමත් එක්කම අපේ මනස එකතු වෙනවා. මනස එකතු වුණාම තමයි නමක් වැදුණා කියන එක දැනුනත් නවතින්නේ නැහැ. මොකද්ද කියන එක අපි තේරුම් ගන්න උත්සාහ ගන්නවා. ඊළඟට අපි ඒකට නම් දෙන්න යනවා. ආමේයි නෙන්නේ. ඊළඟට ඒක හිතන්න ගන්නවා. ප්‍රපංචය කියලා කියනවා. මෙන්න මේ ක්‍රියාවලිය අපි දකින්න නම් ඇත්තටම ඒ සම්මුතියේ අපි ඒක දැකලා තිබුණොත් යම් කිසි විදිහක ඒ සිදුවෙන දේ අපිට තේරුම් ගැනීම පහසු ඇති වෙනවා. මේ දේවල් වචන වලින් මොකද්ද ස්පර්ශය කියන්නේ? මම දැක්කද ස්පර්ශය කියන දේ? ස්පර්ශය කියන එක ඇති වෙලා නැති වෙන දෙයක් කියලා දැක්කද? කියන ඒ දේවල් අපිට ඇත්තටම ඒ තරමටවත් තේරුම් ගන්න අපහසු වුණු මේ වගේ ධර්මතාවයන් විදිහට දැකීමේ ඇති හැකියාව දියුණු වෙනවා. දියුණු වෙන කාලේ වැඩි වෙනවා. ඉතින් කොහොම හරි ක්‍රමක්‍රමයෙන් මේ දේ මේ විදිහට සිදු වෙන්නේ කියන එක දැක්කොත් තමයි අපිට පුළුවන් වෙන්නේ යම් කිසි දෙයකින් තේරුම් ගන්න මේ ඇති වුණ දේ නැති වුණා කියන එක. එමනම් ඒ දේ දැක්කොත් තමයි මේ විදිහට මේ අනිත්‍ය කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දෙයක් තියෙන දෙයක් නෙමෙයි ඇති වෙමින් නැති වෙමින් පවතින සත්‍ය ඇති වෙන සත්‍ය පමණ දැකීමෙන් ඉතිරියට යන්නේ සිතුවිලි සමුදායක් නිසාමයි මේ දුක සකස් වෙන්නේ කියන එක. ඒ දෙයම තමයි අපි කතා කරේ. මම හිතන්නේ දලුවත් මහත්මයාට නැවතත් එකතු වෙන්න පුළුවන් අපිත් එක්ක තවදුරටත් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන් තිරුවන් සරණයි. තිරුවන් සරණයි බොහොම පිං සේන මාර්ගය බොහොම ලස්සනට අපිට පැහැදිලි කරලා දුන්නා. මම හිතන්නේ ආයතනයක් කියන කතාවුත් අපි සිසුන්ට කතා කරලා අපි කිටි කරගත්තනේ මාතෘකාව මේ කාය ආයතන ගැන කතා කරන්නේ. අපි ඒ ගැනම කතා කරමු මේ අර මම හිතනවා මේ එතුම් පැල්ටික කොට උදාහරණයක් ගත්තොත් අපි ෆැක්ටරියක් ගත්තොත් එහෙම අපි ලංකාවේ තියෙන අපි ගමුකෝ මේ පෙට්‍රල් හදන ආයතන මොකද මොකද ඒ ආයතනය ගත්තොත් එහෙම මේ කිසිදු බිල්ඩින් ටික තියෙනවා අපි හිතමු මොකක් හරි එකකින් ඒකලා ඒ ක්‍රියාදාමය වෙනතනකට මාරු කරා කියලා. මොකද බිල්ඩින්ම කඩලා පොඩි කරන්නේ නැත්නම් බිල්ඩින්ම තියෙනවා. සුබ නමුත් අපි එතකොට ඒක මේ අපිට අපි ඒ ආයතනයේ නමින් ඒක හඳුන්වන්නේ නැහැ බිල්ඩින් තිබුණත් නේද? මම තේරුම් ගන්නේ විදිහට. ඉතින් ඒ ආයතනය ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ බිල්ඩින්ම තියෙනවා. ඒ වගේ මම හිතනවා මේ මේ භූතය මේ මා කියන්නා වූ මේ භූතය තුළ මේ ශරීරයේ මේ කණක් කියලා අපි සාමාන්‍ය කියන්නා වූ කණ වගේ දේ තියෙනවා, පත වගේ දේ තියෙනවා, හැම තියෙනවා. ඒව තිබුණා, ඒව තිබුණා, ඒව තියෙනවා. අපි සෝතේ ගැන කතා කරනවා නම් ඒක සෝතේ නෙමෙයි කාය ගැන කතා කරනවා මේ කකුල කියනා උදේ අප කියනා උදේ ඒ ඒවා තියෙනවා ඒවා තියෙනවා මගේ ජීවිතේ නමුත් මේ මම දැන් මේ කතා කරගෙන ඉන්න වෙලාවේ මට දැනෙන්නේ නැහැ මේ මගේ මේ කකුල කොහොමද මම කතාවක මගේ අවධානය වෙනතනක තියෙන්නේ මම මේ මගේ සෝත ආයතනේ තමයි දැන් මේ ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. මට මං කතා කරන දේම ඇහෙනවා. මේ සුකුද මගේ අර කකුලක් තියනවද නැද්ද කියලා මං දැන් නම්තර. කකුල හැටියට තියෙන දේ කකුල හැටියට ඔලිත් තියෙන. නමුත් ඒක සෝත ඒ කියන්නේ කාය ආයතනයක් වෙලා නැහැ මට. අර පැච්චු උදාහරණේ වගේ දෙල්ලිම තිබුණාට ක්‍රියාදාම නැති නිසා මට ආයතනය වෙලා නැහැ. නමුත් ඒ ආයතනය වෙන්නෙම දැන් මං දැන් ඔන්න මගේ කකුල මම මේ ස්පීකර් එකට ටච් කරනවා. ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනවා කියන්නේ මොකද ඒ ස්පීකර් එක කියනවා ගන දෙයට මගේ මේ කකුල මේක දැන් වැදෙනකොටම මගේ ආයතන අවධානය චක්කු විඥානය ඉතින් ගිහිල්ලා දැන් ඔන්න මේක වැදුනා කියන මානසිකාරය යොමු වුණා. ඒ මානසිකාරය ඉතින් යම් වැදුනා කියන ඒ දැනීම ඇතිවීමත් සමගම ඔන්න ස්පර්ශය සිද්ධ වුණා. එතකොට ඔන්න මගේ කකුල මට දැනුණා. ඒ කකුල දැනුනම තමයි ආයතන හැදුනේ. ඒ තුන එක විතරටම කාය ආයතනය වුණායක. එතකොට ඒ නොදෙන සාක්කල් කාය ආයතනය හැදුන්නේ. අර ඒ කියන්නේ උටේ කාය ආයතනය හැදුනේ කලින් තිබෙන්නේ නැතුවම හැදුනේ. කලින් කකුල හැටියට අපමාවසී සැලකූ යම්කි කොටසක් තිබුණා. නමුත් ඒක ඒ කකුල් ආයතනය වුණේ. කකුල් ආයතනය කියනවනම් ඒ අත වැදුණු වෙලාවේ. ඒ වැදුණු වෙලාවේ ඒක වැදුණු පමණින්ම නෙමෙයි. එතන මානසික ආරයේ තිබුණ ස්පර්ශයේ සම්පූර්ණ වෙච්ච අවස්ථාවේදී ඒ තුනම එකතු වෙලා ස්පර්ශයේ සම්පූර්ණ වෙච්ච දා තමයි ඔන්න කාය ආයතන ඇතුණා. අර ඊට පස්සේ මම ඒකම කාය කකුල හැප්පුණා හැප්පුණා කිය කීිතේ තියන්නේ නැහැ. මම වෙන දෙයකට යොමු වෙනවා කතා කරනවා මම. මට ඔන්න මම කතා කරන්න දෙයක් නැහැ. මම අර කකුල කතාව නැහැ. කාය ආයතනින් ඇතුළම ගියා. එතකොට කොයි විදිහේ තමයි අන ආසේ දිවකින් සියල් දෙන්නේ. ඕකටම තමයි අපි කියන්නේ අර කායන් අත්ත බව පරියාපන්නෝ කියලා කියනවා. කාය කියන දේ ආත්ම භාවයේ අනුගිය එකක්. එහෙම නැත්නම් චක්කුන් අත්ත බව පරියාපන්නෝ කියලා කියනවා. සෝතන් අත්ත බව පරියාපන්නෝ. අපි අද අත්ත අනත්ත කියන දෙක අතර තුනින් දැනෙක වැදගත් වෙනවා. සාකච්ඡාව අවසන් කොට ස්ටෝරි කතා කරනවා. මොකද චක්කුන් අත්ත බව පරියාපන්නෝ කියන්නේ ඇහැ කියන දේ ආත්ම භාවයේ අනුගිය දෙයක්. කන කියන දේ සෝතේ කියන්නේ ඥාන ජීවා කාය කියන දේවල් ආත්ම භාව පරියාපන්නෝ. ආත්ම භාවයේ ඇතුළතයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒවා ඒ ආත්ම භාවයේ ඇතුළත ගියා කියන්නේ මොකද්ද? එතකොටම තමයි මේ මම හැදුනේ. පුද්ගලෙක් හැදෙන්නේ නේ එතකොට. ඒ ස්පර්ශය සිදු වෙන තැනම තමයි ඒක ඇතුනේ. ඒක ඇතුණා කියන්නේම එතන මම කෙනෙකුත් හැදුනා කියන එක. ඒකම ඇතුණා කියන්නේම අත්ත භාවයක් ඇතුණා. කියන කාරණා. එතකොට මේ චක්කුන් කියන්නේ අත්ත බව පරියාපන්න. චක්කුන් කියන්නේ මේ ඒ නොතිවි දෙයක්, නොතිවිච්ච දෙයක්, නොතිවි මොහොතම නොතිවි නැති වෙනවා. ඒ ඇති වෙන කොටම ඒක ආත්ම භාවය හැටියු ගිය දෙයක්. එතකොට මේ මට තමයි ඒක ස්පර්ශ වෙන්නේ, මම තමයි තේරුම් ගත්තේ ඒක ඇතුණා කියලා. එහෙමනම් ඒ අත්ත බව පරියාපන්න කියන්නේ ඒ ඒ ආත්ම භාවය හැටියටම විය ධර්මයක් කියන එක තමයි ඇහැ කියන්නේ. සෝතය කියන්නේ තේවා. එතකොට මෙන්න මේ කිව්වා වූ දේවල් මේවා අපි දැන් කියනකොට ඇහෙනවා. සගුණම ඒක එහෙම තමයි කියලා හිතෙනවා. ඒ වුණාට විශාල ගැඹුරු ධර්ම ඒවා. නේද? ඒ විශාල ගැඹුරු ධර්ම කියන්නේ ඉතින් ඔය පදේ තේරුණා නම් ඉතින් සෝතාපන්න වෙලා. අපි කවුරුත් සෝතාපන්න වෙලා නැත්නම් අපිට මේක තේරෙලා නැහැ. එකෙන ඇහිලා තිබුණා. එහෙනම් වැඩිපුර ලොකු ගොඩක් නෙමෙයි මේ පුංචි දෙයක් තමයි තේරුම් ගන්න තියෙන්නේ. පුංචි වචනේ. චක්කුන් අර්ථ බව පරියාපන්න වචන හිටි ගත්තොත් ඉන්නේ 1 2 3 4. ওই වචන හතර තේරුම් ගත්තනම් ඔකේ ප්‍රඥාවෙන් සෝතපන්න වෙලා අයියෝ. මොකද ඒක තියා ගිල්ලක් දන්නේ නැහැ. චක්කුන් අර්ථ බව පරියාපන්න. ප්‍රඥාවෙන් ඒක දැනගත්තා. එහෙනම් ඒ වගේ තමයි වැඩිපුර කතා කරන්න තියෙන්නේ. සිතමාලි තව ටිකක් එකතු කරන්න කිව්වා මම තව ටිකක් එකතු කරා. තිරුවන් සර්ණයි කියලා දෙනාට මම මේ විදිහට තමයි මේ තේරුම් ගන්න තියෙන්නේ මේ ඇත්ත නැත්ත නේ අද කතා කරන්නේ. එතකොට මේ දැන් ප්ලේන් එකක් කියපුවා අපි ආශ්‍රය යාත්‍රා කුඩ යනකොට දැන් මේක ඇත්තටම ක්‍රියාවලියක් තමයි එතන තියෙන්නේ. මේ දා මේ ඉන්ධන දහනේ එනවා. එතකොට මේ හුලං ක්‍රියාවලියක් තමයි එතන තියෙන්නේ. එක සුළු මොහොතකට හරි ඒක නැතරුණොත් ඒක වැටෙනවා. ඒ වගේම තමයි මේ ගස්කොළ වුණත් මේ ගහදිය බලන් ඉඳපුවාම ඒකට වතුර යනවා, ඒකෙන් එළියට යනවා. ඒ වගේම ක්‍රියාවලිය. ඉතින් දැන් ශරීරේ වුණත් මේ ශරීරේ වුණත් ඇතුලේ තියෙන මේ සෛල ඒකේට මෙරි ඉපදීට දිනවා. ඉතින් එතකොට අපිට ඒක දැනෙන්න විදිහ ඒක මන ආයතනෙන් ඒක දැනගන්න. එතකොට දැන් මේ ඉතිරි ඇත්තටම බලපුවාම ඕක හොඳටම බලන් හිටපන් තේනවා. මේ ඉතිරි නැති වෙනවා තමයි කොයි වෙලේවත් කිසි දෙයක් පවතින දෙයක්වත් නැහැ, පවතින නැති දෙයක්වත් නැහැ. මේ ක්‍රියාවලියක් තියෙන බව නම් හොඳට තේරෙනවා. මේක දිහා හොඳට බලන් හිටපන්. මට නම් දැන් මම බස්සල් යනවා දාන දෙන්න. ඒ හින්දා මට වැඩි වෙලා නැහැ. සියලු දෙනාට දෙනවා සම්ම මං කිව්ව දේ වැඩි දෙනා නිවැරදි කරන්න කියලා. ඉතින් සම්මෙත් අන්දර මහත්මයා ඉතින් සියලු දේ නිවැරදි කරන්න කිසි දෙයක් නැහැ. ඇත්තටම කියනවා නම් ඒ එකම තමයි අපි දකින්න තියෙන්නේ. තවත් කුංචි උදාහරණයක් අපි ගන්න උදාහරණයක් අරගෙන බලමු. මේ ඇත්ත කියන එක කොහොමද මේ හිතේ හැදෙන්නේ කියන එක. අපි හැම දිනම මම හිතනවා ලංකාවේ ගිහිල්ලා නුවර පෙරහැර දැකලා තියෙනවානේ. නුවර පෙරහැරේ අර ගිනිවලලු. කීමටත් කියන්නේ හිම ගිනිවලල්ලක් කරකිනවා. ගිනිවලලු කරකවනවා කියන්නේ. ඇත්තටම ඒක අපි හොඳටම දන්නවා. අපි හොඳටම දැකලා තියෙන හැමදේම එතන කරකවන ගිනිවලල්ලක් නැහැ. දෙපැත්තේ තියෙන ගිනි මේ වල් ගිනි මතක කියන්නේ ඒක ගිනි හොල වගේ දෙපැත්තේ අවුල්ලපු දණ්ඩක් වේගයෙන් කරකවනවා. ඒ කරකවනකොට අපිට පේනවා ගිනිවලල්ලක් තියෙනවා කියලා. ඉතින් අපි කියනවා ගිනිවලල්ලක් තියෙනවා කියලා. ඒක ඇති වැරදක් නැහැ. මොකද මේ පේනවානේ තියෙනවා කියලා. නමුත් යම් කිසි දවසක අපි මේ සත්‍ය දැක්ක දවසට අපි හිතන පොඩි ළමයෙකුත් වැඩිහිටියෙකුත් ගිහිල්ලා ඒක දැක්ක කියලා පොඩි ළමයෙක් කියයි ගිනිවලල් කරකවුවා කියලා. හැබැයි වැඩිහිටියෙක් විදිහට අපි දන්නවා, අපි දැකලා තියෙනවා එතන කරකවපු ගිනිවලල්ලක් නැහැ. ඒ ගිනිවලල්ලක් වශයෙන් අපි දැක්කේ කරකවු මේකයි කියන එක ඇත්ත දැකපු දවසට අපි එහෙම කියන්න යන්නේ නැහැ කියන එක. ඉතින් ධර්මයේ ඇත්තටම මේ ඇත්ත නැත කියන එක ඒකයි මුලදිමත් කියන්න යුතුනේ. මේක දකින්න තුරු අපිට කියන්න බෑ නේද? ඒක නිසාම තමයි තථාගතයන් වහන්සේ පටිච්ච සමුප්පාදන තාවේ තෝරලා පටිච්ච සමුප්පාදේ කියන්නේ. අපි කොතනින් වුණත් මේක කඩලා මේ යන සේම එක නවත්තන්න පුළුවන්. නමුත් යම් කිසි දවසක මේ නොදැනුවත්කම අවිද්‍යාව කියන එක නැති කරන තුරු අපි සම්පූර්ණයෙන් යමක් අවබෝධ කළා කියලා කියන්නේ නැහැ කියන එක. නොකිය යුතුයි කියන එක. ඒ නිසාම තමයි යම් කිසි දෙයක සත්‍යතාවය දැක්කොත් එතනදී පහළ වෙන්නේ විද්‍යාවයි. ඒ විද්‍යාව පහළ වුණ තැන අවිද්‍යාව නැහැ. අනේ එතනදී තමයි මේ සම්පූර්ණ ධර්මතාවයන් අපිට කවදාහරි ඒ දිගටම පැහැදිලිව අවබෝධ වෙන්න කියන එක අපි මම හිතන්නේ හිතට කියාගත්තොත් ඒක හුඟක් වැදගත් වෙයි කියලා හිතෙනවා. ඒ නිසාම තමයි කොහොමද මේ අවිද්‍යාව නැති වෙන්නේ? අවිද්‍යාව නිසා සිදුවන සංස්කරණ කියලා කියනවා. ඒ සංස්කරණ නිසායි අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කරණ නිසායි මේ දේවල් දැනගන්නවා කියලා දෙයක් ඇති වෙන්නේ කියලා. විඥානේ දැනෙන බවක් ඇති වෙන්නේ. ඒකෝටි සංස්කරණයක් කියලා කියනකොට ඇත්තටම කොහෙද මේ සංස්කරණේ සිදු වුනේ කියලා. අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒ දේ තමයි ඔය සලායතන වලින් අපිට කරලා දෙන්නේ. මොකද සලායතන ඇති වෙමින් නැති වෙමින් යන සලායතන වලින් ඇති වෙන බවක් විතරක් පෙන්වන සමුදය පමණයි අපි දකින්නේ. ඒ සමුදය පමණ දකින නිසාම ඒදී අපි දිගින් දිගට ගෙනියනවා. සමුදය අත්සංගමේ දෙකම ඇතිවීම නැතිවීම දෙකම යම් කිසි කෙනෙක් දැක්කොත් එතනදී අපි කියන ස්පර්ශය කියලා. ඉතින් අපි ගාක් වෙලාවට කතා කරනවා මෙතන මේ වෙලාවේදී හැම සුවත් මෙතනින් එහාට යන්නේ නැහැ. මෙතනදී නවත්තන්න පුළුවන් මෙතනින් එහාට යන්නේ නැහැ. ඒ ආදිවාසීන් අපි කොයිතරම් කතා කළා ඒ නැවතීම ගැන නිමේ කතාවේ කියන මහන්සිය අපිට දේශනා කරලා තියෙන්නේ. උන්වහන්සේ දේශනා කළේ මේ ක්‍රියාදාමයේ සම්පූර්ණයෙන්ම පිළිස්සෙක්කොත් එදාට විද්‍යාව පහළ වෙනවා. ඒ කියන්නේ සත්‍ය දකිනවා. යථාභූත ඥානය ඇති වෙනවා. එවැනි කෙනෙකුට තමයි පටිච්චසමුප්පාදය අවබෝධ වුණා කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ අද සාකච්ඡාවේ පරමාර්ථය ඇත නැත කියන එක තේරුම් ගැනීමයි. ඒකට දැනග තේරුම් ගන්න නම් අපි සාකච්ඡා කළා යම් කිසි දෙයක් ඇති වෙලා නැති වෙන බව දැක්කොත්. ඒ මොකද අපිට නොපෙනෙන්නේ එතනනේ. ඇති වෙන බව පමණයි දැනෙන්නේ. නැති වෙන බව අපිට පේන්නේ. ඉතින් ඒ දේ ඇති වෙන බව නැති වෙන බව යම් කිසි දවසක ප්‍රත්‍යක්ෂ වෙනතුරු අපි ඇත්තටම මේ කතා කරලා අඩු වශයෙන් සුත්තමේ වශයෙන්මත් ඒ ඥානෙ ලබාගෙන චින්තාමය වශයෙන් අපි හිතලා බලලා මෙවැනි දෙයක් සිදු වෙන්නේ දැන් දලස් මාත්‍රේ කියපු විදිහට සලායතන මේ විදිහට ඇති වෙමින් නැති වෙනවාද? ඉස්සක්කෝ කියන එක ඇති වෙමින් නැති වෙනවාද? ඉස්සක්කෝ කියන්නේ මොකක්ද ඇත්තටම? චෝතය කන කියන්නේ මොකක්ද? අපි දන්නා තේන මහත්මයාත් අපිට තෝරලා දුන්නා මේ රූපස්කන්ධේ රූප කියන දේවල් චිත්තස්සන 17යි පවතින්නේ. ඒවා සම්පූර්ණයෙන් තියෙන දේවල් නෙමෙයි. අර ගිනි වලල්ල වගේ වේගයෙන් කැරකෙන නිසා මනසේ හටගන්න සිතුවිල්ලක් පමණයි මේක කියන එක. ඒක දෘෂ්ටියක් කියන එක. අපි ඒ දේ තේරුම් ගත්තොත් අපිට එතනින් එහාට ඒ දේ දැකීම සහසියෙන් සිදු වෙන්න ඉඩ තියෙන බව තමයි කල්‍යාණ මිත්‍යාවෙන් ඉදිරිපත් කරන්න කැමති. මම හිතන්නේ අපිට තියෙන කාල වේලාව දැන් අවසන් කියලා දැලොත් මහත්මය ඔබතුමාට ඉදිරිපත් වෙන්න සම්ම වේලාවේ ඉරන් සර්ණයි. ඒක ඉරන් සර්ණයි. අපි තව චුට්ටක් කතා කරන්න වෙලා තියෙනවා. කල්‍යාණ මිත්‍රෙන්ට අවශ්‍ය තියෙනවා නම් අපි මේ හරිගෙන කතා කරපු ඉඳයි අවසන් කොටස එකයි ගැන අපි අහමු. දැන් මෙහෙම මම මේ නැවත මේ විදිහට කොමාතුකාවට අපි ගියොත් එහෙම කියන්නේ ඇහැ කන නාසය කන දිව ශරීරයේ කියන ඒවා මේ අපිට සාමාන්‍ය එළියෙන් දකින්න බැරි වෙන්න ඕනේ. ඒ වගේ එළියෙන් දකින්න බැරි දේවල් අපි දැන් සම්මතයක කියන කාලෙදී ඔය දැක්කට එහෙම එළියෙන් දකින්න බැරි වෙන්න ඕනේ. එතකොට ඒවා කිව්වා වගේම මේ ක්‍රියාකාරීත්වයක් විදිහට තමයි තේරුම් ගන්න වෙන්නේ. එතකොට ඒ කය කියලා ගත්තොත් ඒක විඳින ධර්මතාවයක්මයි. පේන දෙයක් නෙමෙයි විඳින ධර්මතාවයක්මයි. එහෙමනම් අපිට මේ කයක් කියන්නේ ඇහෙන් දකින්න පුළුවන් කමක් තියෙන විදියක් නැහැ. කය ආයතන කියන්නේ මේ ඇහෙන් දකින්න පුළුවන් කමක් තියෙන විදියක් නැහැ. ඉතින් කය ආයතන කියන්නේ එහෙමනම් දකින්න පුළුවන් කමක් නැහැ කියන්නේම අනිදස්සන ධර්මයක්. එතකොට කය කියන්නේ අනිදස්සන ධර්මයක්. අනිදස්සන ධර්මයක් වක් කියවුවම කය සෝතකය යන ජීවා කියන එකත් ඒකේ විදිහටම තමයි. ඒවා අනිදර්ශන ධර්ම. කොහොමද මේ අපි ඒක තේරුම් ගන්නේ? දැන් අපි මම කල්ලාන මිස්සෙකුට යොමු වෙන්න සාකච්ඡා කරා. තේන මහත්මයා පුළුවන් අපි මේ තවත් පැහැදිලි කරන්න. සෝන මහත්මයා මේ කය අනිදර්ශන ධර්මයක් කියන එක කොහොමද තේරුම් ගන්නේ? ඔබතුමාට පුළුවන් මේ අපි ශරීරයේ හිදිවැටිච්ච තැනක් ගැන අවධානය යොමු කරගෙන අපිට ඒක පොඩ්ඩක් ඔබතුමා හිතෙන්දී පැහැදිලි කර දෙන්න. කය කියන්නේ අනිදර්ශන ධර්මතාවයක් කියන්නේ තේනවා. තේරුවන් සරණයි. දැන් කය කියලා ගත්තහම මට තේරෙන දැන් කය කිව්වොත් අපි කය කියන එක ශරීරය කියලා ගත්තොත් ඒක අණු ගොඩක් ඉතින් හැදිච්ච දෙයක්. එතකොට ඒක දර්ශනය කරන්න පුළුවන්. නමුත් කාය ආයතනය නැත්නම් ශරීර ආයතනය නැත්නම් කය කියන ක්‍රියාවක් හැටියට ගත්තොත් ඒක දකින්න බෑ. මොකද හේතුව ඒක එතන මේ ආයතනය වෙන්නේ ඒ අපේ ඒ රූප, ඒ කියන්නේ ශරීරයේ තියෙන අණු, අපි අණු ගොඩක් හැටියට දැක්කට ඒ අනුගොඩට යම් කිසි දෙයක් හැපීම නිසා ඇතිවෙන ඒ ක්‍රියාකාරීත්වය තමයි කය ක්‍රියාකාරීත්වය. එතකොට අපි හිරිවැටිච්ච තනක් එහෙම නැත්නම් මලසිරුරක් ගත්තත් ඒ මලසිරුරකට දැනෙන්නේ නැහැ. මලසිරුරක් ගත්තොත් එයාට ඒක කාය අපේ ශරීර මලසිරුරක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒක ආයතනයක් නැත්නම් කාය ආයතනයක් වෙන්නේ නැහැ. ඒක මලසිරුරක්. දැන් හිරිවැටිච්ච තනක් ගත්තොත් ඒ හිරිවැටිච්ච තන ඒක එතන අක්‍රියයි. ඒකෙන් එතන ස්පර්ශය අපිට දැනෙන්නේ නැහැ. නමුත් අපිට අපි ඇස් දෙකෙන් බැලුවොත් කකුල හිදි වැටිලා අපිට කකුලට ඇඟිල්ල තිබ්බට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක පෙනෙනවා. ඉතින් අනිදර්ශනය කියන එක මම තේරුම් අරගෙන තිබුණේ අර පෙනෙන්නේ නැති කියන එක. ඇහැට පෙනෙන්නේ නැති කියන එක. ඉතින් මම මට හරියටම පාලි දැනුම මදි නිසා මේක මගේ වැරදින්න පුළුවන් මගේ තේරුම් ගැනීම. ඉතින් ඒ වගේම මම අහන්න කැමති ප්‍රශ්නයක් හැටියට මේ දැන් මෙතනදි ගොඩක් දුරට කියවන මේ භාවනාව ගැන චිත්‍රා මහත්මියත් කිව නිතරම මේ භාවනාවෙන් තමයි මේක දැනගන්න ඕනේ. එතකොට කමල් තෙන්නකෝන් මහත්මයා ડોක්ටර් තෙන්නකෝන් මහත්මයා කිව්වා මේ මොකද්ද මේ භාවනාව කියනක දන්නේ නැහැ කියලා. ඉතින් මේකත් අපිට මොකද්ද මෙතනදි භාවනාව කිව්වහම මොකද්ද කොහොමද මේ භාවනාවෙන් මේක පෙනෙන්නේ මේක මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ක්‍රමය මොකද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් කාට හරි තේරුම් ගන්න. තේරුම් ගන්නයි සේන මාර්ගය ඔබතුමා මේ මේ භාවනා ප්‍රශ්නය බොහොමදයි අපි ඒකට එන්න කොහොමද ඉස්සෙල්ලත් ඔබතුමා ප්‍රශ්නයක් ආකාරයට මේ දේ යමක් ඉදිරිපත් කළේ ඇහුවේ වගේ කියලා යමක් ඉදිරිපත් කරා ඔබතුමාට පොඩි පැටලුමක් තිබ්බද අර අනිදර්ශන කියන දේ ගැන? එහෙන් දකින්න එක ගැන? ඔව් අනිදර්ශන කියන්නේ එහෙන් දකින්න එකද නැත්නම් එහෙන් නැති නම් තේරුණා. ඔබතුමා ගිගෙම උත්තරේ තිබුණා කලින් ඔබතුමා කියනකොටම ඒ නිසා මම ඒක මතක් කරන්න නැවතත් ඔබතුමාගෙම ඒ පැහැදිලි කිරීම උත්තරේ තිබුණා. පස්සේ ඔබතුමාගේ ප්‍රශ්නයක් වඩහැලුවද ඔබතුමාට ගිගෙම උත්තරේ තිබුණා. මොකද අපි ඔබතුමා ගත්ත උදාහරණකම හිරිවැටිල තියෙනවා. දැන් කකුල හිරිවැටෙනවානේ අපි කකුල හිරිවැටල තියෙනවා. හිරිවැටල කකුල ඉතින් ඔබතුමා එහෙන් බලනවා එක. ඒක එහෙන් බලන් පේනවා කකුල. කකුලක් පේනවා. කකුලක් පේනවා. එතකොට මේ චක්කායතනේ ක්‍රියාත්මක වෙලා එතකොට. නේද? චක්කායතනේ ක්‍රියාත්මක වෙලා එතකොට චක්කායතනේ නිසා ඔන්න දැන් ඔබතුමාට බාහිර රූපයක් ගෝචර වස්තුවක් එනනම් මේ ගැටුණා. ගැටිලා චක්කායතනේ ක්‍රියාත්මක වුණා. එතකොටම යමක් තියෙනවා කියලා දැක්කයි. ඒ යමට වාස්තුල කියලා නමක් දාගෙන තියෙනවා. ඒක වෙනස්. නමුත් වාගේ කාය ආයතනේ ක්‍රියාත්මක වෙලා නැහැ ඒක. මොකද චක් ඒ කිව්වා වූ කකුල ඇසියට තියෙනා වූ ලී කඳ ලී කඳක් වගේ නේ වෙලාවට ඒක. ඒකට මේ විදිහටින් යන්නත් දැන් දැනෙන්නේ නැහැ ඒක. කකුල රිදෙන්නවත් දැනෙන්නවත් නැහැ. මොකද කාය ආයතනේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒක. ඒක දෙවි වෙච්ච අවස්ථාවේදී නේද? මොකද ඒ අර ඒක දැනීමක් නැහැ කියන්නේ. ඒ නිසා එතෙන්දී ඒ කාය ආයතනය කියන්නේ අනිදර්ශනයි. අර ඔබතුමා කිව්වා වගේම ඔබතුමා ඉස්සෙල්ලා කලින් හොඳට කිව්වා. ඒක කාය ආයතනේ අනිදර්ශනයි. කකුල කියනවා වූ අර ඇහැට පේන දේ ඒව තියෙනවා. නමුත් ඒක ආයතනයක් වෙලා නැහැ. ඒ විදිහට. ඒ කියන්නේ ආ මේ අනිදර්ශනයි කියලා කියන්නේ මේ අපිට කය කියන දේ කය ආයතන කියන දේ දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. සෝත ආයතන කියන දේ දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ගාන ආයතන කියන දේ දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ක්‍රියාවක්ම පමණයි. ක්‍රියා සිදු වෙනකොට පැවතිච්ච නැති දෙයක්ම ඇති වෙනවා පමණයි. නමුත් අපි සම්මතයේ කකුල කියන දේ සම්මතයේ ඇහැ කියන දේ ඇහැට දකින්න පුළුවන්. දකින්න කියන්නේ ඇහැට සම්බන්ධ කරන්නේ අපි කියන්නේ. ඒකට දැහැට දකින්න පුළුවන් කියනකොට කාං චක්කායතන ඉතින් ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒක දකින්න. ඒක වෙනවා. මේ සම්මුතිය කියන නම, මේ සම්මුතිය කියන නම අපි පසෙක කියලා, ඔකට අපි කාය ආයතනේ කියන වචනෙම කියනවනම්, ඒ ආයතනය කියනකොටම ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාව කියනකොටම චක්කු විඤ්ඤාණය ඉතින් එකතු වෙලා ස්පර්ශයක් වෙලා තියෙන්නේ. එමුනම් එතන මේ මානසික ක්‍රියාත්මක එකතු වෙලා සිදු වෙන දෙයක් එක. ඒක අනිදර්ශන ධර්මතාවයක්. දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමයි ඒක මේ දන්න දේ නිකන් කියන්න පුළුවන් මට ලස්සන කියන්න තේරෙන්නේ නැහැ. කෙසේ වුණත් ඒ විදිහට කිව්වොත් අපිට තේරුම් ගන්න පුළුවන් දැන්නේ. බොහොම හොඳට කිව්වා දලුවත් මහත්තයා. ඒක තමයි මම කියන්නේ හැදුවේ. දලුවත් මහත්තයා කියන ඉතාලම හොඳට තේරෙනවා. මතක කමල් මහත්තයාත් මොකක්ද කියලා දීලා තියෙනවා. ඔව් හොඳයි. දලුවන් සර්ණයි. හොඳයි. අපි ඊගවට දැන් මේ භාවනා කියන ප්‍රශ්නෙට මේ යොමුමු. දැන් අත්‍තරම ඔබතුමා කිව්වත් වගේ මේ සමාධිය මතක් කරලා මේ දේවල් දැන් අපි දැන් කතා කරමු. හොඳට කතා කරලා. තේරෙන කතා කරලා දැන් මම අහුවම සේන මත තේරුමත් කියලා කිව්වා. හැබැයි අපිට තේරුණාට මේක ප්‍රඥාවක් කියලා නෑනේ නේද? මේ ප්‍රඥාව තේරුම් ගන්න දේ අපිට කියන්න පුළුවන්, මටත් කියන්න පුළුවන් අහලා තියෙන නිසා. නමුත් මේ ප්‍රඥාවක් කියලා නෑ. ප්‍රඥාවක් වුණා නම් මගේ ජීවිතේ ක්‍රියාදාමයම වෙනස් වෙනවා. මගේ දිට්ඨියම වෙනස් වෙනවා. මම කටයුතු කරන්නෙම වෙනස් විදිහකට. මාතුලින් ක්ලේශ ඇති වෙන හේතුවක් නෑ. නමුත් එහෙම වෙලා නෑ මට. නමුත් මම මේක දන්නවා. නමුත් මේක ඒ වගේ ප්‍රශ්නාවක් බවට පත් වෙන්න නම් මාර්ගයක් තියෙනවා. ඒකට තමයි සම්මාදිට්ඨි සූත්‍රයෙන් කියලා දුන්නේ. දැන් අපි දැන් කලායතනේ මොකද්ද කියලා දැනගත්තා. කලායතනේ ඇති වෙන්නේ කොහොමද කියලා දැනගත්තා. නිරෝධ වෙන්නවා කියලා දැනගත්තා. ස්පර්ශයක් නොවෙනවා නම්. නමුත් මේ නිරෝධ වෙන ප්‍රතිපදාවක් හිතේට සතගතන වාසි දේශනා කළේ එකම එක මාර්ගයයි. ආදර්ශාංගික මාර්ගය. එහෙනම් ප්‍රතිපදා වෙන්න ඕනෙම ආදර්ශාංගික මාර්ගය. එමනම් මේ ආදර්ශාංගික මාර්ගයේ වැඩිම උ තමයි මේ ප්‍රඥාවක වත් කරගන්නේ ප්‍රතිපදාව. මේ ආදර්ශාංගික මාර්ගයේ වැඩිම කාරණා කාර්යය බොහෝ අයගේ බොහෝ විවිධ මත තියෙන පුළුවන්. විශේෂයෙන්ම ඊයේ ටෙක්නික එක පොඩ්ඩක් විවාදගෙන ඉඳලා කියා භාවනා කරන කෙනෙක්. ඒ නිසාම බොහොම ගැඹුරු මාධ්‍යක තර්ක කරනවා මේ වාදීල භාවනා ගන්න ඕනේ නැහැ මේක කිරිම්ප ක්‍රියා කරන්නේ නැහැ. මම දන්නවා. ඒ සාමාන්‍ය අවුලින් සාකච්ඡාවලින් කියන්නේ ඉතින් මේ AIT එක ප්‍රොමෝට් කරන්න. එහෙම කියලා. ඒක තමන් ඉන්න තැන හරි කියලා කියන්නේ. එහෙම නෙවෙයි. අපි අවංක වෙලා කතා කරොත් අපි කවුරුත් අපි සාකච්ඡා කරන මෙච්චර කල්ලා උදි ගන්නවා. අපිට තාමත් මේ කඩේට ප්‍රත්‍යක්ෂ වෙලා නැත්නම් අපි මොකක්ද අඩුවක් තියෙනවනේ. මේ අඩුව තමයි මේ දේ දකින්න තරමට අපි මනස පිරිසිදු කරගන්න නැති. පිරිසිදු මනසකින් දැකිය යුතු ධර්මයක් නේ මේක. කතා කළා කතා කරගෙන ඉඳලා සංස්කාර ගොඩකින් ඉඳලා දික්ටි ගොඩකින් ඉඳලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නේ. මේ සඳහා නම් විශාල බීජයක් වුණා. පතාගතන වාංශයේ කාලේ මිනිස්සු බුද්ධන් සම්මන් ගච්ඡාන් කියලා ගිහිල්ලා රජවරු රජකම් අතහැරලා දාලා ගිහිල්ලා කුමාරවරු කුමාරකම් අතහැරලා දාලා ගිහිල්ලා පතාගතන් වාංශයේ සරණ ගියා. පතාගතන් වාංශයේ වෙනින් ජීවිතේ දුන්නා කියලා කියන්නේ ඉතිච්ච හැම දෙයක්ම සීන හැම ඕනකමක් දරුවෝ අම්මලා තාත්තලා කාර්යවල රජමාලිගා ඔක්කොම අතහැරලා ගිහිල්ලා උන්වහන්සේ ඉදිරියේ සරෙන්ද වුණා. ඒක තමයි බුද්ධ සම්මන් ගච්ඡාන් කියලා කියන්නේ. ධර්ම සම්මන් ගච්ඡාන් කියන්නේ එහෙමයි. හැබැයි ඉතින් අපි බුද්ධ සම්මන් ගච්ඡාන් හැමදාම කියනවා කවුරු කිව්වොත් කියන්නේ කියලා. ඒකනේ. එතකොට ආමුදුගෙන ඉතුරුංගේ දැන් කියන නමත නමස්කාරය ගන්නකොට බුද්ධ සම්මන් ගච්ඡාන් ධම්මන ඔහි කියනවා. ඒකත් අපිෙන් සරෙන්ද වෙලාද නැහැ. අපිට ඒ ඔක්කරන්නේම අපි දේවල් දරවල් කාර් ඔක්කොම බලා ගන්න ඕනේ, රස්සාවක් බලා ගන්න ඕනේ, ඔක්කොම අවශ්‍යාන්ති කිසි කියයි. එතකොට අරවාගේ සරෙන්දීමක් වෙලා කිහිල්ලා ස්ථෑන් පරිශ්‍රමයක් විශාල පරිශ්‍රමයක් දාලා සම්මා වායාමයක් ඇති කරගෙන ලබා ගත්තා වූ දෙයක් මේක. ඉතින් අපිට ඒ දේ ඒ අය මොකදේ ඒ ජීවිත කාලය තුළදී මේ දේ ලබා ගන්න. අපිට පුළුවන් වෙයි මේ ජීවිත කාලේ ලබා ගන්න. ඒ බැරිසේ බැරුණත් අපි ජීවිත කාලය ගැන බලාපොරොත්තු තියෙන අය නෙවෙයි. අපි ජීවිත කාලය ගැන පමණක් විශ්වාස කරන අය නෙවෙයි. අපි සංසාරයක් ගැන විශ්වාස කරනවා. සත්‍යයෙන්ම විදිහට එනම් අපිට මේක අපි හිතන්නේ කවදාද මේ හිත මම වල දෙසින් කතා ඉවරයි කියලා. අපි එහෙම දිච්චේක නෙවෙයි ඉන්නේ. අපි හිතනවා හේතුඵලයන් හෙට සම්බන්ධ. තව ඉතින් කවදා හෝ ඒ ක්‍රියාව සිදුවීම සඳහා අපි විසින් කළ යුතු යමක් තියෙනවා. ඒ දේ ඉලක්ක කරගෙන නෙවෙයි අපි යමක් හද කරමු ඒක ප්‍රතිඵලයේ කවදා හරි වෙන්න ඇරලා. ඒ කළ යුතු දේ තමයි මේ ආයතන එක දැන ගැනීම සඳහා ආයතන 6 ආයතන 5ක්වත් පුළුවන් විදියට නිශ්ශබ්ද කරගෙන ඉහෙඳ වෙලා දකින්න උත්සාහ කිරීම තුළින්ම තමයි මේ දේ දකින්නේ. මේ සඳහා අපි කරන කැප කිරීමේ අඩුවක් තියෙන මා තුළ සම්පූර්ණ කිසිසක් ඒ අඩුව මා තුළ එහෙම මම අදටම කියනවා. ඒ අඩුව මා තුළ තියෙන්නේ මා තුළ ඇති ශ්‍රද්ධාවේ අඩුවක් හින්දා වෙන්න ඕනේ. ප්‍රචාරකයන් වාසිය ඔච්චර කියද්දි ඔය තරම් කියලා තියෙනවා ඉසගින්න ගත්තේ පරිකෘති සුතන්නේ කියලා. ඔය තරම් කියලා තියෙනවා මේ මොහොතේ උෂ්ම ගන්න මොහොත පමණයි තියෙන්නේ ඊගව මොහොත නැති කියලා. ඒ මොනවා කියලා තිබුණා මට ඉස්කේට එන මම කල්පනා කරනවා. මම ගියක් හදන්න හිතනවා. කාර්යක මාරු කරන්න හිතනවා. සමය ගැන හාරලා තියෙන හිතනවා. ඒ ඔක්කොම මම කරනවා. ඕගොල්ලෝ පටල ගන්න සම්මතෙත් එක්කව කරන්න ඕනේ කියලා. ඒක තමයි ඉවරයිනේ. ඒ මම කැපුණා නෑ. මම බුද්ධන් සරණ ගච්ඡන් ගිලා නෑ හරියට. ඒ මම හිතන විදිහට. හැබැයි මම හිතා ගන්නවා මට මගේ පහසු සඳහා ඔකත් මේක සාකච්ඡාවක් කියලා. මේ වනිදෝ වල නොදැන ගන්න ඕගලගේ වැඩක්. මම ඒ විදිහට ගන්න හිතනවා. මොකද මේ හරියට එහෙම වෙලා මාධිකමක් තියෙනවා. ඒ නිසා තමයි මේ අර සම්පූර්ණ කැපීමෙන් වාඩි වෙලා මේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න තිය කියලා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා භාවනාවක් කියන දෙයින් කියන්නේ අර ආයතන සිය ආයතන පුළුවන් තරම් ආයතන නිෂ්ක්‍රීය කරගෙන නිහඬතාවයකටපත් වෙලා නිහඬතාවයෙන් දැකිය යුතු ධර්මයක් කියනවා මෙතන කියලා. ඒ සඳහා විශාල පරිශ්‍රමයක් උත්සාහ කරන්න ඕනේ. ඒ පරිශ්‍රම උත්සාහය තුළ තමයි ඔය ආදර්ශාංග මාර්ගය කිව්වා වූ කියලා දාණයම තියෙන්නේ ඒ තුළයි කියලා විශ්වාස කරනවා. ඉතින් චිත්‍ර මාර්ගයේ ඔබතුමිට වෙන්න. සේන මාසේ ලොවින උතුම් ප්‍රශ්න යොමු කරේ ඔබතුමාගේ යොමු වෙලා ඊට පස්සේ චිත්‍ර මාර්ගයට යනවා. තිරුවන් සරණයි දලොත් මහත්මයාගේ කැපවීම එක දෙයක් හැටියට මට හිතන්න පුළුවන්. තව දෙයක් හැටියට මට හිතෙන්නේ දැන් අපි භාවනා කරන කියලා දැන් අපි දැන් මම භාවනාව කියලා කිව්වට දැන් භාවනාව කියලා මම මොකද්ද කරන්නේ? මම ওই නිකන් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා එක හිතට එක එක වෙනවා. මම හස්පියාගෙන ඉන්නවා තමයි. නමුත් මේ එක එක දේවල් හිතට එනවා. ඉතින් මේ හිතට එන දේවල් නිසා මේ භාවනාව කියන එකක් නෙමෙයි මම නිකන් කරන්නේ. භාවනාව කියලා කළාට මම කරන්නේ මොකද්ද කියන එක මට තේරෙන්නේ නැහැ. ඉතින් මේක දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපි දන්නවා සාන්දිටිකයි අකාලිකයි කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ අකාලිකයි කියලා කියන්නේ මම තේරුම් ගන්න තියෙන විදිහට ඒ කරපු වෙලාවෙම ප්‍රතිඵල ලැබෙනවා. එබැවින් භාවනා දැන් භාවනා කළා ලබනාත්මේ වැඩ කරන්නවත් නැත්නම් ඊට පස්සේ කරන්නවත් නෙමෙයි කරන මොහොතේම ඒක ප්‍රතිඵලයක් ඉන්න ඕනේ. ඉතින් මේක පෙනෙන්න ඕනේ මේක මොකද්ද මේක කරන ක්‍රමේ වැරද්දක් තියෙනවද? කරන ක්‍රමේ මොකද්ද මේක වැරද්දක් තියෙනවා නම් මේ වැරද්ද හරි ගස්සගන්නේ කොහොමද? අන්න ඒක ගැන පොඩ්ඩක් කියලා දෙනවා නම් බොහොම ප්‍රීතිවන් සම්මයි. ඒක සැනසෙනවා මම කියන අවුදුම කියන දේ තේරෙනවා. නමුත් මේ පණිතනේ අර යම් කිසි කෙනෙකු කළ යුතු භාවනාව කුමක්ද කියන දේ නම් මම හිතන්නේ ටිකක් අර මේ පෞද්ගලික ගුරුවරයෙක් සමඟ කතා කරලා ගත යුතු මට්ටමද කියලා හිතනවා. මට සමහරවිට මම එහෙම කිව්වට මොකද ඒ මට්ටමද කියලා හිතනවා. මොකද මේ අපි එකිනෙකා විවිධ මොකද පතාගත් ධර්මයේ භාවනා ක්‍රමම 40ක් පමණ තියෙනවනේ මේ කියලා දීලා. ඉතින් මේ 40ම විවිධ විදිහට යන්නේ ආනාපාන සතියේ එක භාවනාවක් පමණ ඒ තුළ තව භාවනාවන් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ එකක්වත් එකක්ම පමණයි හරි කියන තැන අපි ඉන්න නමකයි. ඒ වගේම මේ 40 ආකාරයටම කරන අය ඇති මෙතන. ඒ නිසා අපි එකක් හරි කියලා කිව්වොත් අනිතය සාම සත්‍ය අවබෝධ කරලා නැති නිසා ඒ අයට අසුබයක් ඇති වෙන්න පුළුවන් කමක් කරන භාවනා ක්‍රමයේ සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම නොවෙන්න ඔබ බලා ගන්න ඕනේ අපි. මොකද අනිත් භාවනාවන් කිසිම කතා ගන්න අපි දන්නේ නැහැ අපි දන්නේ නැත්තම්. ඒ නිසා භාවනාවකට පෞද්ගලිකව මේ කළ යුතු විදිය ඒක මොකටද ගුරුවරයෙක්ගෙන්ම ගන්න වෙනවා. මම මෙහෙම කෙනෙක් මට මෙහෙම හිතෙන්නේ මම මෙහෙම කල්පනා කරන්නේ කියලා කිව්වම ඒක ගැළපෙන භාවනා ක්‍රමයක් තමයි දෙනවා වෙන්නේ. ඉතින් පොදුවේ භාවනාව කියන වචනයෙන් කියනවා නම් හිත නිස්සද්ද කරගෙන කරන්නා වූ ක්‍රියාදාමයක් නම් තියෙනවා. මේ කළ යුතු ක්‍රියාදාම 40ක් විතර තියෙනවා. ඒ 40න් ගැළපෙන දේ තෝරුම් ගත යුතු වෙනවා තමා විසින් හෝ විශ්වාස කරන ගුරුවරයෙක් ඇසුරින්. මම එහෙම කියලා චිත්‍ර මහත්මියට කියනවා. දෙරොන් සර්ණයි භූමි සූති දෙරොන් සර්ණයි හැමෝටම අනිදර්ශන කියන්නේ නිදර්ශනයක් දෙන්න බෑ කියන එක. ඒ කියන්නේ යමකෙක් පෙන්වන්න බෑ කියලා කියන එක. එතකොට දැන් තව එකක් දලුවත් මහත්තයා කිව්වා මේ ශරීර ගැන කතා කරමු කියලා. ඒක හොඳ දෙයක්. අත වශයෙන් අද වචන ගොඩාක් කතා වුණා මේ කොයි පැත්තට ගෝල් එක ගහනවද කියලා කියන්න විදියක් නැහැ. එක වචනයකින් දෙකකින් දැන් ශරීරය ආයතනයක් හැදලා බලනකොට ලොකුම ආයතනය අපිට තියෙන ලොකුම ආයතනය. හැබැයි අපි අඩුවෙන් දන්නේ තේරෙන්නේ. එතකොට දැන් ශරීරයේ ඔබතුමා කිව්වා මේ පොට්ටබ්බ ආයතනය කියන්නේ ස්පර්ශයෙන් නැත්තම් හැදීමකින් ගැටීමකින් දැනෙන දෙයක් කියලා. හොඳට බලන්න එතන ආයතන දෙකක් වැඩ කරනවා. එතකොට ඒ වෙලාවේ ශරීරයේ කියපහම අපේ ශරීරයත් වැඩ කරනවා, මනසත් වැඩ කරනවා. ඒ දැනීම දැනගන්නේ මනසෙන්. අතවසින් ඒ ශරීරයේ වැඩෙන කොටසට දැනගන්න බෑ කොහෙන්ද වැඩින්නේ කියලා. ඒක මනසින් තමයි කැප්චර් කරන්නේ. ඒක පිළිගන්නේ මනසෙන්. මනස තමයි කියන්නේ යන්න වැදුනා කියලා ඒක. එතකොට දැන් හොඳට තේරෙනවා දැන් අපිට මේ යමක් ශරීරයේ ගැටෙනවා කියන එක දැනගන්නේ මනසින්. ඒ මනස තමයි කියන්නේ අහවල තන මේක වැදුනා කියලා ඒක. ඒ ඇරෙන්නේ ඒ තැන දන්නේ නැහැ මොකක්ද කියලා. ඒ වගේමයි දැන් එතකොට ඒ ධර්මය හදලා දෙන්නේ මනසින්. මනස තමයි කියන්නේ මේ වගේ දෙයක් වැදුනා කියලා. එතකොට දැන් ඒ වැදුන හැටි මොකද්ද? ඒකේ ෂේප් එක, ඒකේ මේ ගොරෝසු බව අරම තේරම දැනගන්නේ මනසින්. මනසම තමයි ඒක හදලා අපිට පෙන්වන්නේ. අපි මුලා කරලා තියන්නේ එතනින්. දැන් බලන්න තව දෙයක් ඔබතුමා කිව්වා මේ අර ඔබතුමා කියන්නේ විතර අත්පරය දැන් ඇහැ වැඩ කරන වෙලාවට අත්බව පරියාපන්න කියන්නේ ඇහැ වැඩ කරන වෙලාවට ඇහැ ප්‍රමණය වැඩ කරන්නේ. අනික් ශරීරය අනික් ශරීරයෙන් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඒ චිත්තක්ෂණයේ දී විඥානයේ ඇති වෙලාවේදී අපිට තියෙන එක සිතයින එක වෙලාවට ඒක ප්‍රමණයයි කියන්නේ. ආත්ම භාවයෙන් ඒ කොටස විතරයි. ඒකට ශරීරය නැහැ. අන්න ඒකයි ඒ කියන්නේ. හැබැයි අපිට ඒක පේන්නේ නැහැ. මම ඔබතුමාලට පොඩි ප්‍රදේශයක් පොඩි උදව්වක් කරන්න ඔය නොපෙනෙන එක ගැන. දැන් බලන්න ඔයගේ අත දිහා බලන්න. හොඳට අත දිහා බලනකොට මොකද පේන්නේ? දුඹුරු පාට හරි මොකක් කර සුදු පාට දුඹ හරි පොල්ලක් වගේ දෙයක් පේනවා නේ. හැබැයි අපි ඕක දැක්කේ කොහොමද? අපි දැනගත්තේ කොහොමද ඕක ගැන? අපි දැනගත්තේ ඇහෙන්. ඇහ දිහා බලපුවම දැන් ඇහෙට වැටෙන්නේ වර්ණ රූපයක්. එතකොට ඇහෙට පෙන්වන්නේ අතක්. ඇහ පෙන්වන්නේ වර්ණ රූපයක්. ඒක දැකලා අපේ හිතෙන් තමයි කියන්නේ එළියේ අතක් තියෙනවා කියලා. ඒ ඇරෙන්න අපිට ඒකලා අපි මේ අතක් තියෙනවා කියලා දැනුම දන්වන්නේ අපිට හිතෙන්. දැන් ඔබතුමාම කිව්වා අර කකුල ගැන කල්පනා කරන්න නැති වෙලාවට කකුලක් නැහැ කියලා. ඇත්ත. ඕකම තමයි මේ කායanusasanaවෙන් කරන්නේ. කායanusasana කියන්නේ හැම වෙලාවෙම අපි ශරීරයේ කෙරෙහි හිත යොමු කරගෙන හිටියොත් ආනාපාන සතියත් එක කොටසක්. ඒක එකක් මම ඕන ඉගෙන තේරුම් කරලා දෙන්නම්. ශරීරයේ කෙනෙක් බලාගෙන හිටියොත් හරිම ඉන්ට්‍රස්ටිං බලන් ඉන්නකොට අත්වසින් සමාධියක් ඇති කරගෙන භාවනාවක් මේ සමාධියක් ඇති කරගෙන බලා ඉන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒක. හොඳට පේනවා ශරීරයේ දේවල් එහා මෙහා යනවා, මේ නිකන් නලියනවා වගේ, එක එක තැන් වලින් මේ පුපුරු ගහනවා වගේ, ඉලෙක්ට්‍රික් වාදිනවා වගේ ගොඩක් පේන්න පටන් ගන්නවා. හැබැයි සුභාකල බලයින්කට එකතනක් නැතු වෙනවා. ඒක ඇනේ හරියේ නැහැ. තවතනකට යමු වෙනවා. අන්න ඒ වගේ වරින් වර තනින් තනට යනවා. ඕක තමයි බලයින්ද කියලා කියන්නේ ශරීරේ. මේ කායanusasanaයි. අනිත් එක දැන් බලන්න අපිට සක්මන් කරනකොට ඒකට භාවනාව කියලා ඉඳගෙන පරියන්ක භාවනාවේ සක්මන් කරනකොට අපිට දැනෙන්නේ අපිට කකුලේ පොළොව වදිනවා. පොළවේ කකුල වදිනවා නැත්තම් කකුල පොළවේ වදිනවා දෙපැත්තම එකයි. කාලයක් දිස්සේ අපි එක කරගෙන යනකොට ඔබතුමාට මේක කරගෙන යන හරි පහසු යෝගකට ඔය මේ විශේෂ තැනක් විශේෂ වෙලාවක් ඕනේ. අර චන්දන මහත්තයා කිව්වා වගේ ඇවිදින හැම වෙලාවෙම ඔබ කල්පනා කරොත් ඔක කරන්න පුළුවන්. හැබැයි හිත ඇවිදීම ගැන පමණක් යොමු කරගෙන යන්න ඕන. මේ ඇහෙන් බලාංශයට කමන්නේ නැහැ එළිය. හැබැයි එතකොට හිත දුවන්නේ නැහැ එහෙම. වෙලාවක් යනකොට දැනේවි අත්ත වශයෙන් මේ ඇවිදින්නේ අර ඒ කොටස විතරයි දැනෙන්න පටන් ගන්නෙ. දැනෙන්නේ ඒ කියන්නේ අනිත් ශරීරයේ අනිත් කොටස් මුකුත් නැතුව යනවා. අන්න එතකොට පාණ්ඩ අර ඇති නැති බව එතන පේනවා. අර එක එකක්. එතකොට ඒ දැනීම උනත් බලන්න ඒක දැනීමක් නේද? ඒක ඇප්‍රීෂিয়েට් කරන්නේ මනසෙන්. අපි මේ පොලොවක් කියලා එළිය තියනවා කියලා හේතුවට ඇත්ත වශයෙන් අපේ හිතෙන් තමයි මේ පොලොව කියලා එකක් අපිට හදලා දීලා තියෙන්නේ. අපිට කවදාවත් මේ ශරීරයෙන් පිට දෙයක් බලන්න දකින්න බෑ. දැනගන්නත් බෑ. හිතෙන් තමයි මේ කරලා තින්නේ. මේක මායාවක්. මේක දැනගත්තොත් ඔන්න ඔබතුමා සෝවාන් ඵලයට තමයිilla. ඔක දැනගන්න ඊතරම් දරිකමක් නෑ. නිතර ඔය ගැන කල්පනාවෙන් ඉඳ කායන පස්සනාවෙන් ඉඳ එතකොට තේරෙන්න පටන් ගන්නවා. ඒකයි ඒ කියන්නේ. ආනාපානසතිය කියන්නේ ඒකත් කායන පස්සනාව. බලන්න ආන හුස්ම ගන්නවා හුස්ම කියන එක. හුස්ම කියන එක මොකද්ද? අපිට මොකද්ද දැනෙන්නේ? නාසයේ එක තැනක එක පොඩි තැනක වාතය වැඩිගෙන යනවා. කවුද ඒක බලන්නේ? මනසින් බලන්නේ. මනසින් තමයි කියන්නේ හුස්ම ඉහළට යනවා පහළට යනවා කියලා. ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට ඕක නැති වෙනවා. ඒක සමාධියක් ඇති වෙනකොට ඕක නැති වෙනවා. ඒක තමයි අර මනස නිදාගන්න වෙලාව. අන්න ඒ වෙලාවට තමයි කායනුපස්සනාවේ සම්පූර්ණ ප්‍රතිඵලය ගන්න පුළුවන්. එතකොට කාය දිහාට හරව ගන්න පුළුවන් නම්, කමුගේ සතිය දියුණු වෙලා තියෙනවා නම් කාය දිහාට විතරක් හරවගෙන ඉන්න පුළුවන්. එතකොට හුඟක් දේවල් දැනගන්න පුළුවන්. තේරුම් කරන්න බෑ, හැබැයි දැනගනීවි. ඒක කරන්නේ නැතුව කරන්න බෑ. අර ඔබතුමා කිව්වා වගේ අපි අපේ ගැටි මේ වෙනුවෙන් අපි කැප කරන ප්‍රමාණය මදි. අපි හිතන්න පුළුවන් අපි කැප කරනවා කියලා. නමුත් අපේ හිතෙන් අපි හිතෙන් අපි වෙන දේවල් කරන්නේ. අපේ ලෝකයේ වෙන දේවල්. අපි හිතන්නේ එළිය ලෝකයක් තියෙනවා කියලා. ඇත්ත වශයෙන් එහෙම දෙයක් නැහැ. ඔක දැනගන්න ටිකක් කාලයක් යාවි. දැනගත්තු දාට ඔබතුමලා මම කියන එක පිළිගන්නේ. මම හිතන්නේ මම ඕනෝට වැඩි කතා කරලා තිරුවන් සරණයි. තිරුවන් සරණයි ටෙලිෆෝන් මාත්‍ර. එතකම මේ කතාවත් එක්ක අපේ අවසාන කොටස වශයෙන් සේන මහත්මයා අපුත් ප්‍රශ්නයත් එකක් පිටට තිබුණා. ඒ සේනකොන් මහත්මයා කියපු තැන දකින්න ඇත්තටම පුළුවන් වෙන්න ඕනේ අපිට. ඒක තමයි අර මම උලදී කිව්වේ. දැන් අර තථාගතයන් වහන්සේ කියපු විදිහට මේ කය රිප්‍රසන්ට් කරන අඳුම තැන තමයි මේ හුස්ම කියලා කියන්නේ. හුස්ම කියන එක දැනෙනකොට කය මේ තියෙනවා කියන එක අපිට තේරෙනවා. ඒක අපි කය කියලා අපි එතන රිප්‍රසන්ට් කරන්නේ හුස්ම. ඒක තමයි කාය අනුපස්සනාව තමයි ආනාපානසතියයි කියන්නේ කියලා තෙන්නකොන්නත් කියියේ. එතකොට දැන් ඒ වෙලාවේදී ඇත්තට මේ නොදැනේ යන අවස්ථාව දැනෙන අවස්ථාවක් කියන ඒ අතරතුරට හොඳ සිහියෙන් හිටියොත් අපිට පේනවා යම් කිසි දෙයක්. මේ වාතය එළියේ තියෙනවා. ඒ වාතයම අපේ වැදෙනකොට අපි ඒකට කියමු ස්පර්ශය කියලා. මේක වැදෙනකොටම අපි හඳුනා ගන්නවා, හඳුනගෙන ඒකට නමක් දෙනවා මෙන්න හුස්ම. දැන් එළියේ තියෙනකොට අපි හුස්ම කිව්වේ නෑනේ. එළියේ හැම තැනම තියෙන වාතය කියලා කියනවා. මේ වචන ප්‍රශ්නප්ති. ඊළඟට අර වැදෙනවත් එක්කම ස්පර්ශයත් එක්කම මනසින් දැනගන්නවත් එක්කම ඒකට අපි කියන හුස්ම කියලා. දැන් අජත්ත බාහිත වශයෙන් බලනකොට එළියේ තිබුණේ ඇතුළ තිබුණේ එකම දේ. නමුත් මනසින් නම දුන්නා ඒකට හුස්ම. ඊට පස්සේ අපි කියනවා දැන් හුස්ම දිගයි, හුස්ම පොටයි, හුස්ම උණුසුම්, හුස්ම සීතලයි. කොතනින්ද මේක පටන් ගත්තේ? මේ ස්පර්ශයෙන් මේ පටන් ගත්තේ. හුස්ම කියලා දෙයක් තිබුණේ අනිදස්සනයි. කය අනිදස්සනයි. නමුත් මේ මනසෙන් කරන සකස් කිරීමයි අපි තේරුම් ගන්න ඕනේ. කොතනින්ද මේක සකස් වෙන්නේ කියන එක අපිට තෙමකොන් මහත්ය පැහැදිලි කරා එතන ඉතාම හොඳට. අනේ එතනදී අපි දැක්කොත් කොහෙද මේ සකස් වෙන්නේ? මේ සකස් වෙන්නේ මේ මනස ඇතුලේ. ඒකට නම දුන්නේ කවුද? නම දුන්නේ මනසෙනි. සදාගතෙන් නැහැ කියනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. හුස්ම කියලා දෙයක් තිබුණේ නැහැ. නමුත් ඒක පටන් ගත්තේ ස්පර්ශයත් එක්කමයි. ස්පර්ශය නැති වුණා එනම් පුහුස්ම. අපි ඒක දැක්කේ නෑ. නමුත් අපි ඒකට වචනේ දුන්නා. හුස්ම කියලා තේරුම් ගත්තා. එතනින් එහාට මගේ හුස්ම වුණා. ඒක මගේ කරගත්තා. ඉතින් යම් කිසි දවසක අපිට ඇත්තටම කියනවා නම් පරයන්කේකදී හෝ අපි හිතමු ඇවිදින වෙලාවකට හරි කොහොම හෝ වේවා අපේ සතිය තීක්ෂණ බව අනුව යෝනිසෝ මානසිකාරය අනුව මේ හැම දෙයක්ම පටන් ගන්න කොහොමද? කොතනින්ද මේවට නම් නැටෙන්නේ? ඒ නම දුන්නේ කොහෙන්ද? ඒ දේ අපිට දකින්න පුළුවන් වුණොත් අපිට තේරෙන්නේ නැයි කවදා හරි මේ අනිදස්සනයි කියන්නේ මොකක්ද කියන්නේ. මේ ක්‍රියාවලිය නොදකීම තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒක දකින්න බෑ. ඒක ඇත්තටම අවබෝධ වේවි ප්‍රත්‍යක්ෂ වේවි. මේ ප්‍රත්‍යක්ෂ වුණාම අපිට යම් කිසි දවසක තේරෙයි කියලා හිතෙනවා. මේ සිදුවීම් සියල්ල සංකතයි කියන්නේ සකස්සුණු දේවල්. සකස්සුණු හැම දෙයක්ම අනිත්‍යයි. ඒ දේවල් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ දේ දකින්න අපිට පුළුවන් වුණොත් ඕනම දෙයක කොහොමද මේක ඇති වෙන්නේ? ඇහෙන් කොහොමද මේක පටන් ගත්තේ? මේ ස්පර්ශය සිදුුනේ කොහොමද? ස්පර්ශය සිදුුනාම මේකට නමක් දුන්නේ කොහොමද? ඒ නම ඔස්සේ කොහොමද අපේ මේ සිතුවිලි මාලාවක් ඈඳීගෙන ඈඳීගෙන ගිහිල්ලා එයින් අපිට දුක සකස් වෙන්නේ කොහොමද? මේ දේවල් ඒවා ඇත්තටම දකින්න බෑ. ප්‍රත්‍යක්ෂ විය යුතු දේවල්. ඒ නිසාම තමයි භාවනාව තමයි අවශ්‍ය වෙන්නේ කියලා කියන වචනේ කියන්නේ. ඒ භාවනාව ගැන අපි භාවනා ගුරුවරයෙක්ගෙන් දැනගන්න ඕනේ. ඒකම හොඳින් මතක තියාගන්න ඕනේ. අපි භාවනාවේ සමත විදර්ශනා කියලා අපි දෙකක් ගන්නවා. ඒක එක එක ක්‍රමයකට පටන් ගන්න පුළුවන් සමතය කරලා විදර්ශනාවට යන්න. විදර්ශනාවෙන් සමතයට ඒ දෙක මාරුවෙන් මාරුවට එහෙම නැත්නම් ධම්ම උද්දච්චය කියලා තියෙනවා එක්තරා විදිහක ධර්මයම වෙනෙහි කරලා එන සමතේ මේ දේවල් දකින්න විදිය. ඒ මොන ක්‍රමයකින් හෝ අවසානයේදී මේ හැම දෙයකම පටන් ගන්න සමුදය කොහොමද ඇති වෙන්නේ කියන එක තේරුම් ගත්තොත් මම හිතනවා එතකොට තමයි අපිට මේ අවිද්‍යාව නැති වෙනවා කියලා කියන්නේ කියලා. ඉතින් මේ වෙනකොට අද දලතුන් හබ්ලේ වගේ අපේ යෙදීම මදි නිසා අපි තවදුරටත් මේ සම්බන්ධයෙන් යෙදিলা මේ අවබෝධ වේ ප්‍රත්‍යක්ෂ වේ කියන බලාපොරොත්තුව හිතේ තියාගන්න ඕනේ. ඉතින් මම හිතනවා සේන මාස්ටර් ඔබතුමාට ප්‍රශ්නෙට යම් කිසි එළියක් ලැබුණා ඇති කියලා. එහෙම නැත්නම් තවදුරටත් අපි මේ ගැන සොයලා බලලා ඔබතුමා සාගත්තු ඊට වැඩි කරුණු මොනවා හරි අපිටත් ඇවිල්ලා ඒ ගැන කල්‍යාණ මිත්‍රතාවයෙන් තීරුම් කළ දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දැනට මාසේ අද වෙලාවත් අවසන් නිසා අපි සාකච්ඡාව යොමු කරන්න මම ඔබතුමාට ආරාධනා කරනවා. පෙරුවන් සර්ණයි. පෙරුවන් සර්ණයි චිත්‍රවාදී වස්මාතිය බොහොම පිං. අද පෙරුවන් සර්ණයි. එහෙනම් අද දවසේදී මේ වැඩසටහන අපිට අනුග්‍රහ දැක්වි චිත්‍රාජි පස්මහගේ ඉදිරිපත් වුණා ගුරුලින් නැතිලාවේදී අපි දාමත් වගේ තම කාර්මික වෙස මේ බාර ගන්නවා කිසිම සූදානමක් නැතුව මම මාතෘකාවක් කිව්වම එළම කරි කතා කරන තුමි ඉතින් ඒ වගේ හැකියාවක් තියෙනවා හොඳට අපිට සාකච්ඡා කරන්න හේනවා සාකච්ඡා ඉස්පත් කළා ඉතින් ඒ අපි කවුරුත් කියපු දේවල් වලින් කිසියම් අඩුපාඩුවක් තිබුණා නම් ඒ අපි දැනුම අඩුපාඩුවක් නිසා ඒ අපේ සමාව දෙන්න අපි ඒ දේවල් ඉදිරියට තව සාකච්ඡා තුලින් හදා ගන්න බලමු එහෙනම් චිත්‍රමාර්ගයේ ඔබතුමි දැනේ කෝඩයෙන් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් කින් ගුරුවරයෙක් නැත් දොස්සේ මේ විදිහට තුල හිටියට සාකච්ඡාව කිරීම සඳහා ඒ ලක්කු විශේෂ අනුග්‍රහයක් ඉදිරිපත් කළා. එමුනා හැම දිනාටම පෙරවන් සර්ණයි අපි මොන ගෙහෙමු හිට දවසේදී. පෙරවන් සර්ණයි